sadu sadu sadu namami buddham gunasagaram tam santa sada hontu suki adera kayo jibuncu sakalo dugando gacchanti sambe maranam ahanche dukkham dukkha samuppadam dukkham sacha atikkhamam ariyam chattangikam maggam dukkhopasamagaminanti ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද භාවනා වැඩසටහනෙහි මේ අවස්ථාවේ අපි ධර්ම මාර්ගයේ ප්‍රධාන කරුණු කිහිපයක් සඳහන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි, ලෝකයේ මිනිස්සු කොයිතරම් අධ්‍යාපනයෙන් ඉහළට ගියත්, කොයිතරම් ධනවත් වුණත්, කොයිතරම් උගත් වුණත්, පිරිස් බලයක් තිබුණත්, කොච්චර රූප සම්පතිය යුක්ත වුණත් ලෝකයේ මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය දෙස බලන විට පැහැදිලි කාරණයක් තියෙනවා. මොකක්ද ඒ කාරණය? ඒ අය ජීවිත යම් කාලයක් යනකම් සතුට වර්ධනය වීමක් වගේ පේනවා. අවුරුදු ජීවිතයේ මේ වසර 20, 25, 30, 40 වගේ යනකම් යම් ජීවිතයේ සතුට වැඩි වීමක් පේනවා. නමුත් ටිකෙන් ටික විශේෂයෙන් අවුරුදු 50, 60 වයස ගත වෙනවත් එක්කම අර තිමිච්ච සතුට ටිකෙන් ටික අඩු වෙලා යන ගතියක් තියෙනවා. කොච්චර ධනවත් වුණත්, කොයිතරම් උගත් වුණත් මේක තමයි ලෝකයේ ස්වභාවය. ඉතින් එවැනි ලෝකෙක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන සුවිශේෂත්වය තමයි ආරම්භයේ පටන් අඛණ්ඩව මේ මානසික සතුට ආධ්‍යාත්මික සුවය වැඩි වෙමින් යන ගමනක් මේක. ඒකට හේතුව තමයි සම්පූර්ණ මේ ධම්මඟ පුද්ගලයා තමන්ව අවබෝධ කරගන්න යන ගමන. ලෝකයේ අනෙක් අය නිතරම බාහිර පුද්ගලයන් අධ්‍යයනය කිරීමෙන් බාහිර පුද්ගලයන් සොයාගෙන යන ගමන. ඇසට රූපයක් පේනකොට ඒ බාහිර රූපය තුළ හිත බැසගෙන ඒ අවිද්‍යාවෙන් සිටීම නිසා සම්පූර්ණ පුද්ගලයා ක්‍රියාත්මක වන්නේ බාහිර රූපයට අනුව. නමුත් බුදුහාඳුරුවන්ගේ දහම තුළින් අපට කරන්නේ ඇස කනනාසාදී ඉන්ද්‍රිය වලට රූප ආරමුණු වෙනකොට තමන්ගේ අභ්‍යන්තරයට මොකද වෙන්නේ කියලා තමන් ඇත්තටම හැරෙනවා. දැනට අපට යම් කිසි දුකක් ලැබෙනවා නම් පින්නතුනි, ඒ දුක ලැබෙන අවස්ථාවේ අපේ මානසිකත්වය මොකක්ද කියලා අපි තේරුම් ගන්නට ඕන. දැන් අපේ ඇහැට රූපයක් පේනවා, කනට ශබ්දයක් ඇහෙනවා, නාසයට ගඳ සුවඳක් ලැබෙනවා, දිවට රසයක් ලැබෙනවා, කයට පහසක් ලැබෙනවා, හිතට අරමුණු පිටින් පිට එනවා. දැන් මේ ඇස් කන ආසාද ඉන්ද්‍රිය වලට අරමුණු වෙනකොට දැන් ඔබට මගේ රූපය පේනකොට ඔබට හිතෙන්නේ මේ ඉන්න හාමුදුරුවමයි මට පේන්නේ කියලා. ඒක තමයි සාමාන්‍ය ලක්ෂණය. ඒ විතරක් නෙවෙයි, ඔබට හිතෙන්නේ තමන්ගේ ඇසෙන් මේ මොහොතේ බලන රූපයයි මට මේ අත්දැකීමයි පේන්නේ කියලා. මෙන්න මේ පෙනීම තුළ පිනතුනි, ඔබ මේ පැත්තේ රූපය ඔබ මට කැමති නම් මේ රූපය වෙනස් වෙනකොට ඇතැම්මිට දුකටපත් වෙනවා. ඇතැම්මිට මේ රූපේ යම් කිසි ලක්ෂණක් තියෙනවා නම් ඒකට ඇලෙන්න පුළුවන්. ඇතැම්මිට දෙකම නොපෙනෙනවා නම් මැදහත් වෙන්න පුළුවන්. මේ ඇලීම, ගැටීම, මැදහත් වීම කියන කොයි අරමුණේ හිටියත් අපි බාහිර රූපයක් තියෙනවා කියන මතයට ආවොත් ඒ බාහිර රූපයේ හිත බැසගත්තොත් හිත බැස ගැනීමත් එක්කම පිනතුනේ ස්වභාවය තමයි ඒ රූපයේ ඇලීමක් හෝ ගැටීමක් ඇති වෙනවා. ඒ කුමක් ඇති වුණත් බාහිර රූපයක් කියලා කියලා හිතනොත් පිනතුනේ ඒ එක්කම අපි ජරා මරණ දෙක ස්පර්ශ කරමින් ඉන්නේ. ඇතැම් වෙල කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මේ පිටිත් මණ්ඩපයේ දැස බලනකොට මට ඇලීමක්වත් නැහැ ගැටීමක්වත් නැහැ කියලා. එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඇලීම ගැටීම නැතුණාට අවිද්‍යාව කියන එක තියෙනවා. මොකක්ද අපි විද්‍යාව කියලා කියන්නේ? මේ බාහිර රූපය තියෙන විදියට මේ මට පේන්නේ කියලා තමයි මං හිතන්නේ. එතකොට අද මේක තුළින් ඔබට දුකක් හවරෝ සැපක් නාවල් ඔබ මේ බලන බැලමෙන් තමයි ඔබේ දරුවා දෙස ඔබේ අම්මා දෙස බලන්නේ. අන්න ඒ නිසා තමයි අපි මේ දර්ශනය තමන් කැමති අකමැති දෙයට එක දර්ශනයකට තමන් මධ්‍යස් දෙයට ඕන විදිහකට බලන්නට කියලා දෙකක් අපිට බෑ. මෙන්න මේ වෙන සත්‍යයක් මත අපට සිද්ධ වෙනවා සම්පූර්ණයෙන්ම අපේ අභ්‍යන්තර දර්ශනය වෙනස් කරගන්න. අනිත් කාරණේ තමයි අපි ඇසට රූපයක් දකිනකොට කනට ආදී මේ ඉන්ද්‍රියවලට අරමුණු ලැබෙනකොට මනසේ ස්වභාවය තමයි අපි හිතන්නේ මේ කලින් තිබිච්ච දේ මට මේ විදිහටම මේ පේන්නේ කියලා. දැන් අපිට මේ පන්සලට එනකොට හිතෙන්නේ මේ කලින් ආව පන්සලටම තමයි ඒ විදිහම තිබෙකට තමයි මම මේ ආවේ කියලා. ඊළඟට හිතනවා මේ පන්සලෙන් මම ගියා මේ දේවල්ට කිහිම විතර වෙනවා කියලා තමයි හිතන්නේ. ඒක හරිය සම්මුති සත්‍ය අනුහරි. නමුත් වෙනතුනි පරමාර්ථ සත්‍යට යනකොට මේ වර්තමාන මොහොත තුල තමයි මේ අත්දැකීම අපි ලබන්නේ. හරියට කණ්ණාඩියක් ඉස්සරහට යනකොට ඒ මොහොතේ ඒ රූපේ නිර්මාණය වුණා වගේ කණ්ණාඩිය ඔබට දැන් පේන රූපේ ඔබ කලින් දැකපු රූපයට යම් සමානත්මතාවයක් තියෙනවා. ඔබ හඳුනා ගන්න ඔබ කලින් දැකපු රූපියම තමයි දකින්නේ කියලා. හැබැයි ඒ වුණාට ඒ කලින් දැකපු රූපය ඔබ මේ මොහොතේනකන් මේ විදිහට මෙතනම තිබෙන්නේ. කලින්ගේ හේතු ටික නිසා ඒ අත්දැකීම ඇති වුණා, එතනම නිරුද්ධ වුණා. ඊළඟට මේ මොහොතේ අත්දැකීම ටිකගෙනකොට අලුතෙන් මෙතන නිර්මාණය වෙනවා. මෙන්න මේ වගේ තමයි පින්තුනි අපේ ජීවිතවල ස්වභාවය. යම් කෙනෙක් මෙන්න මේ දර්ශනේ නැතුව ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය වලින් කිසියම් අරමුණක් එනකොටම මේ සැප හෝ දුක් කියන්නේ මේ දේ තුලින් නොයි. මේ පේන දේ ඒ විදිහටමයි මට පේන්නේ කියලා හිතුවොත් ඒ හිතන දර්ශනය තුල වෙනතනි අපි ඇලුනත් ගැටුනත් සාදු කියලා තින් අනුමෝදන් වුණත් මේ තුනෙම ගැටීම තුලින් ද්වේෂයෙන් රාගයෙන් ඇතැමිට අපායට යන්න පුළුවන්. කෙනෙකුට කියන්න පුළුවන් එහෙනම් අපි සාදුකාර දෙලා තින් අනුමෝදන් යමු කියලා. ඒකත් හොඳයි. ඒක ස්වර්ගගාමි මාර්ගයේ. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඒ ස්වර්ගගාමි මාර්ගයත් ඉක්මවලා මොක්ෂ මාර්ගය සඳහා අපේ දර්ශනේ දිනු කරගන්න. මේ මොහොතෙම අපට දුක නිදහසන මාර්ගයක් තමයි ධර්මය තුළින් අපට කියන්නේ. වෙනතුනි මෙහිදී ප්‍රධාන කාරණයක් කියන්නට ඕන. අපි නිතර සඳහන් කරන දෙයක් තමයි විමුක්තායතන කියන එක. හිතේ විමුක්තිය විශේෂයෙන් මෝහයේ දුරු වීම කියන කාරණේ අවස්ථාව සිදුවෙන ආකාර පහක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනය, ධර්ම සම්මන්ත්‍රණය, ධර්ම සජ්ජහනය සහ භාවනාව කියලා. එතකොට පින්වත්නි භාන වැඩසටහනට සහභාගී වුණාට පස්සේ අනේ උඹ වෙලාවක් භාවනා කළේ නැහැ කියලා එහෙම හිතන්න එපා. මොකද කොමන අරමුණෙන් කළත් මේ හැම දෙයකම වෙන්නට ඕන තමගේ සම්මාදිතිය දිනු වීම. බුදුරජාණන් වහන්සේගේ කාලයේ බොහෝ දෙනෙක් මාර්ගඵලවලට පත් උනේ ඇස් දෙක පියාගෙන භාවනා කරද්දී නෙවෙයි, ඇස් දෙක හොඳට අරගෙන මේ දර්ශනය අහගෙද්දී. ඔබ සම්පූර්ණයෙන්ම මේ ධර්ම තුල අවධානය යොමු කරගෙන සිහියෙන් නොනින් අහනවා නම් ඒ අන හැම මොහොතකම විමුක්තියක් තුලයි ඉන්නේ. ඒ අන හැම මොහොතකම අවිද්‍යාව දුරු වෙන දර්ශනයක තමයි ඉන්නේ. ඇතමෙදේක ඇස් දෙක වහගෙන භාවනා කරනට වඩා සාර්ථක වෙන්න පුළුවන් ඔබ සසර දිනු කරපු ඉන්ද්‍රිය ධර්මවල ස්වභාවය අනුව. එනිසා පිනුතුනි මේ කියන කරුණු හොඳට සිහියෙන් නොනින් අහන්න. අපි සඳහන් කළේ අපේ යම්කිසි වෙලාවක මනසට දුකක් එනවා නම් ඒ දුක ඊමණ හේතුව තමයි. එක කාරණයක් අපි අත්දැකීම එනකොට හිතනවා ඒ අත්දැකීම කලින් තිබිච්ච අත්දැකීමක් ඒ විදිහටම දැන් මේ මොහොතේමට එනවා කියලා. අනිත් දේ තමයි ඇහැට රූපයක් පේනකොට කනට ශබ්දයක් ඇහෙනකොට අපට හිතෙන්නේ ඒක ඇතැම්මිට ඒ මොහොතේ තියෙන අත්දැකීම එහෙමම මට එනවා කියලා. දැන් මම සඳහන් කරමින් හිටියේ දැන් මේ රූපේ පේනකොට ඔබට හිතෙන්නේ මේ වර්තමාන රූපයයි ඔබට මේ පේන්නේ කියලා. පින්නතින වර්තමාන මොහොතේ කරන්න පුළුවන්කම තියෙන්නේ ඇසේ චක්ෂු ප්‍රසාද බිඳීමෙන් වර්ණ රූපයේ අරමුණු වීම විතරයි වෙන්නේ. ඒ වර්ණ රූපේ නිරුද්ධ වීමත් එක්කම සංඥා වේදනා කියන චෛතසික දෙකක් හටගන්නවා. අන්නේ සංඥා වේදනා කියන චෛතසික දෙක මනින්ද්‍රියෙන් වර්තමාන මොහොතේ මනින්ද්‍රියේ ස්වභාවයෙන් හඳුනා ගන්න විදියට තමයි මනින්ද්‍රියෙන් තමයි රූපය හඳුනාගන්නේ. ඔබට එතෙමිට හිතෙනෝ මේ මොහොතේ වර්තමානයේ පේන හඬයි, පේන රූපයෙන් එන හඬයි මේ ඔබට ඇහෙන්නේ කියලා. හඬ ඇසෙන මොහොත වර්තමානයේ වුණාට ඔබ හඬ තේරුම් ගන්න මොහොත අතීතෙට ගිහිල්ලා. පිනතු නැහැටි ආකාශයේ පේන තාරකා සමහර තාරකා පෘථිවියට ආලෝකය එන්න ආලෝක වර්ෂ ගානක් යනවා. සමහර ගැලැක්සීස් වලින් පෘථිවියට ආලෝකය එන්න ආලෝක වර්ෂ ලක්ෂ ගණන් යනවා. අපේ ඇහැට ඒ තාරකායිලි පේනකොට ඒ තියෙන ස්ථානවල ඇතැමිටව නැහැ. ඇතැමිට විනාශ වෙලා. පිනතුනි ඒ ස්වභාවයම තමයි ඔබට හිතෙන්න පුළුවන්. එහෙනම් ඒ වාතයේ තේව වුණාට මේ දැන් පේන රූපය දැන් මේ අහන හඬ එහෙනම් වර්තමානයක නේද අපට ඇහෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. පෙනෙන්නේ ඇහෙන්නේ වර්තමාන වුණාට දැනගන්නේ හඳුනගන්නකොට පිනතුනි ඒක අතීතෙට ගිහිල්ලා. අතීත අත්දැකීමක් තමයි අපි හඳුනගන්නේ. සම්පූර්ණයෙන්ම අපි මේ ක්‍රියාවලිය කරන්නේ මනින්ද්‍රියෙන් ධර්මාලම්බණයක් විදිහට තමයි මේ අත්දැකීම ලබන්නේ. ඒක ලබනකොට අර මුලින් ආපු එකේතන බෑ වෙලා ශේභාවයටපත් වෙනවා. පින්නතුනි මෙන්න මේ දර්ශනේ තේරුම් ගන්න තමයි අපට සම්මාදිට්ඨිය කියන එක දිනු වෙන්නේ. ඒ සම්මාදිට්ඨිය දිනු වීමේ සිද්ධාන්තයක් තමයි අවිද්‍යාව දුරු වීම කියලා කියන්නේ. අපේ කෙලෙස් ප්‍රහීණ කිරීම සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ සම්මාදිට්ඨිය මත. අපි නිතර සඳහන් කරන උදාහරණයක් කිසියම් තැනක අන්ධකාරයක් තියෙනවා නම් ඒ අන්ධකාරය අපිට බෑග් වලට දාලා අයින් කරන්න බෑ. අපිට තියෙන්නේ ආලෝකයක් දාලන එක. ඒ සිද්ධාන්තයම තමයි අපේ හිතට රාගයක්, ද්වේෂයක්, මෝහයක් ඇති වෙනවා නම් කිසියම් මට්ටමකින් අපිට ධර්ම ශ්‍රවණය කළා කම්මසකතා සම්මාදිටියෙන් අඩු කරගන්න පුළුවන් මෝහය. දන් දීලා කිසියම් ප්‍රමාණයක ලෝභය අඩු කරගන්න පුළුවන්. මෛත්‍රී භාවනා කළා හිතේ ඇති වෙන ද්වේෂයේ කිසියම් ප්‍රමාණයකට අපට අඩු කරගන්න පුළුවන්. නමුත් පින්නතුන් ප්‍රධානතම මූලය තියෙන්නේ අවිද්‍යාව තමයි දැඩිවම ලොකුම මලය කිලුට අකුසල මූලය විදිහට සලකන්නේ. අපි අවිද්‍යාව සහගත යමක් දැස බලනවා නම් මේ තේන රූපයේ බාහිර තියෙන විදිහට මේ මට පේන්නේ. බාහිර රූපයෙන් තමයි මට සැපයක් හෝ දුකක් එන්නේ. නැත්තම් බාහිර රූපයේ කලින් තිබ්බ රූපයක් මන් දකින්නේ දැක්කට පස්සෙත් මේක ඉතුරු වෙනවා කියන හැඟීමෙන් බාහිර තියෙන රූපයක් මේ මට අත්දකින්නේ කියලා හිතුවොත් පිනතුනි ඒ හිතීමත් එක්කම සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස කියන ඔක්කොම ටික ගිහිල්ලා ජරා මරණ කියන දායාදයක් ඔබට දීලා නවත්තන්නේ. එතනින් මෙහා නවතින්නේ. එතකොට මෙන්න මේ යන වේගය ටිකෙන් ටික අඩු කිරීම තමයි පින්නතුනි ධර්මයේ තුලින් කරන්නේ. ශ්‍රුතමේ ඥානයේ තුලින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේක අපි අවබෝධ කරගන්නවා. ඒ ශ්‍රුතමේ ඥානයේ තුලින් ලබා ගන්න දේ හැකිතාක් දුරට මේක හිතමින් චින්තාමය ප්‍රඥාව දිනු කරනවා. භාවනාවේ ප්‍රඥාවෙන් තවත් මේක ස්ථාවර කරගන්නවා. මේ කරුණුවලින් මුලින් කරන්නේ සත්‍ය ඥානය. මෙන්න මේකයි සත්‍ය කියන එක යථා තත්ත්‍ය අපි කවදා හරි අවබෝධ කරගන්න ඕන මේකයි කියන සත්‍ය ඥානය අපි ලබා ගන්නවා. මේකයි යථාර්ථය කියන නුවණ ලබා ගන්නවා. ඒ සත්‍ය ඥානය ලබාගත්තු කෙනාට තමයි කෘත්‍ය ඥානයක් ලැබෙන්නේ. කලිය යුතු දෙයක් එන්නේ. ඊට පස්සේ තමයි ਉਹ මාර්ගය බලන්නේ. ඊට පස්සේ තමයි ඔහුට සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාව සැබැලසම බැසගන්නේ. අන්නේ සත්‍ය ඥානයෙන් අවබෝධ කළ දෙයම තමයි විවිධ න්‍යාය වලින් කෘත්‍ය ඥානෙ විදිහට අපි කරන්නේ. ඒ සත්‍ය ඥානයෙන් දැකපු දේ තමයි කෘතඥාන විදිහට අපි සාක්ෂාත් කරන්නේ. එයින් බැහැර දෙයක් නෙමෙයි. එනිසා පින්නතුන් අපේ ජීවිතේ සමස්ත සාර්ථකත්වය කියලා කියන්නේ දුකෙන් නිදහස් වීම. අපි දුකෙන් නිදහස් වෙන දෙයක නික තීරණය වන්නේ සම්පූර්ණයෙන්ම මේ දර්ශනය මත. ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් විතරක් ලෝකෙට දේශනා කරන මේ සුවිශේෂී දුර්ලභ අසිරිමත් දහම තුළින් අපට උගන්වන්නේ මේකයි. අපට පේන තුනේ හිතට දුක් ඇති වෙන්නේ අනිත්‍ය නිසා නෙවෙයි. අපට දුක ඇති වෙන්නේ අසුභය නිසා නෙවෙයි. අපට දුක ඇති වෙන්නේ දුක නිසාත් නෙවෙයි. අපට දුක ඇති වෙන්නේ අනාත්මතාවය නිසාත් නෙවෙයි. අපට දුක ඇති වෙන්නේ විපල්ලාස නිසා, වරදවා තේරුම් ගැනීම නිසා. මොකද්ද වරදවා තේරුම් ගැනීම කියලා කියන්නේ? අසුභ දේ පිළිබඳව සුභ හැටියට අපි හිතනවා, දුක් දේ පිළිබඳව සැපයි කියලා හිතනවා, අනිත්‍ය දේ නිට්ටයයි කියලා හිතනවා, අනාත්ම දේ ආත්මයි කියලා හිතනවා. රහතන් වහන්සේ කියලා කියන්නේ අනාත්මතාවයට විරුද්ධව ගියපු කෙනෙක් නෙමෙයි, අනාත්මතාවය ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක්. රහතන් වහන්සේ කියලා කියන අනිත්‍යතාවයට එරෙහිව ගියපු කෙනෙක් නෙමෙයි, අනිත්‍ය පිළිබඳව නිත්‍ය සංඥාව දුරු කරපු කෙනෙක්. බුදුදහමෙන් අපට සම්පූර්ණ මඟ පෙන්වන්නේ මෙන්න මේ විපල්ලාස වරදවා තේරුම් ගැනීම හතරෙන් අපව මුදවන්නේ. ජීවිතේ දැක්කට පස්සේ පිනතුනි, යථාර්ථයේ දකින්න දකින්න අපි ලෝකයේ පිළිබඳව නුවණින් හටගන්නා වූ උපේක්ෂාවට පත් වෙනවා. ජීවිතයේ ස්වභාවය මේකයි. පින්නතුනි, මේක කෙනෙක් අහනකොටම, සුතමේ ඥාණයෙන් අහනකොටම කෙනෙකුට හිතන්න පුළුවන්, එහෙනම් දැන් ප්‍රත්‍යක්ෂයක් වෙලාම තමයි දැන් මට හොඳට පේනවා කියලානේ. එහෙම පින්නතුනි, සමහර ඇත්තන්ට එහෙම පත් වෙලා තියෙන බුදුරජාණන් වහන්සේගේ කාලේ. වාහේ දාරු කීරිය පොකුසාති වැනිය එහෙම ශනිකවපත් වුණා. සසරි ඉන්දිර ධර්ම හොවා දිනු කරපු අය. ඇතැමිට අපට කාලයක් යනවා මේක. උදාහරණයක් හැටියට දැන් අපි තැනක ලිපිණයක් කිව්වොතින් අපි කිව්ව මෙහි ඉඳලා යම් කිසි නගරයකට යන්නට අපි ලිපිණයක් කිව්වයි කියලා නොගියපු නගරයකට. ලිපිණේ කිව්වට පස්සේ වටපිට බලලා ආ කො නගරය කියලා බැලුවොත් ඔබට පේනවද? නගරේ පේන්නේ නැහැ. ලිපිණේ කිව්වේ ඒ ඔස්සේ යන්නයි. ඒක සිහින මවම ඒ ලිපිණේ ඔස්සේ අපි යන්නට ඕන, මාර්ගය කියන්නට ඕන. අන්නේ වගේ තමයි. දුකෙන් නිදහස් වෙන මාර්ගය කියලා කියන්නේ ලිපිණේ මුලින් ගැනීම වගේ. තොට අපට යම්සි වෙලාවක දුක අපේ හිතේ ඇති වෙනවා. විශේෂයෙන්ම පින්නතුනේ අපට දුක් හටගන්නේ ඇසින් රූප දැකීමෙන් නෙවෙයි ඇත්තෙම. කනෙන් ශබ්ද ඇසීමෙනුත් නෙවෙයි. නාසයෙන් ගඳ සුවඳ විඳීමුත් නෙවෙයි. දිවෙන් රස විඳීමුත් නෙවෙයි. කයින් පහස ලැබීමුත් නෙවෙයි ඇත්තෙම. මොහොගෙන්ද ඇත්තටම අපට දුක එන්නේ? සිතින් අරමුණු ගැනීම තුළනේ දුක් හටගන්නේ. අපි බොහෝ විට ඒ අතීතයෙන් නිරුද්ධ වෙච්ච අරමුණ මනින්ද්‍රියෙන් ධර්මාලම්බනයක් විදිහට සිහි කරන මොහොතේ තමයි අපට අර නිත්‍ය සැප ආත්ම සුභ වශයෙන් විපල්ලාස වලින් වරදවා තේරුම් ගැනීම නිසා අපට දුක හටගන්නේ. යම් කිසි කෙනෙකුගෙන් අඩුපාඩුවක් වුණාට පස්සේ අපට ඒක හැමිට හිතට හිතෙනවා. හිතෙනකොටම අර පුද්ගලයාත් එක්ක ඔක්කොම මේ සම්බන්ධ සිද්ධිය අපට මතක් වෙනවා. මේ දැන් මේ මොහොතේ ඒ සිද්ධිය තියෙනවා කියලා අපට මතක් වෙනවා. ඒතොට පිනතුන ඕන තරම් ඒත් එක්ක කේන්ද්‍ර ගන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, හිනා වෙන්න පුළුවන්, සතුට වෙන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන් ඒත් එක්ක. අතීත අත්දැකීම පිනතුන එතනම නිරුද්ධ වුණා. ඒ නිරුද්ධ වෙච්ච අත්දැකීමට අදාළව සති කියන චෛතසිකයෙන් වර්තමානයේ අපේ අලුතෙන් අත්දැකීමක් නිර්මාණය කරගන්නෝ වර්තමාන මොහොතේ සිටේ ස්වභාවය අනුව. ඒ සිදුවෙච්ච තැන කිසිම දෙයක් මේ මොහොත ඉතුරු වෙලා නැහැ. උදාහරණයක්, ඉතාම සරල උදාහරණයක් කිව්වොත්, මේ පින්නතුන්ගේ පින්තූරයක් අරගෙන මම දුන්නොතින්, ෆොටෝ එකක් ගහලා දුන්නොතින්, ඔබේ පින්තූරය දිහා බලනවනේ. ඉස්සෙල්ලාම බලන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම බලන්නේ ඔබ කොතනද ඉන්නේ, හොඳට ලස්සනට හිනා වෙලා ඉන්නවද, මූණේ හොඳට ඇදවිලා නැද්ද, එහෙම බලන්නේ ඉස්සෙල්ලා. පින්නතුනි, ඒ මොහොතේ ඔබ හඳුනා ගන්න වෙලාවේ ඔබ කොහොමද ඔබේ රූපය හඳුනාගත්තේ? ඔබේ රූපේ කවදානේ දැකලා තියද ඔබ? ඔබේ රූපේ ඔබටම දැක ගන්න බෑ ඇත්තම පින්නතුනි. ඔබ කණ්ණාඩියක් කරහා, නැත්නම් වතුර බේසමක් කරහා තමයි දැනගත්තේ. වතුර බේසමක්වත් කණ්ණාඩියක්වත් ඔබට කවදාවත් දැකලා නැත්නම්, වීදුරුවක් ළඟටවත් ගිහලා නැත්නම්, ඔබට පින්තූරයක් ගහලා දුන්නට කවදාවත් ඔබට හඳුනා ගන්න බෑ. එහෙනම් ඔබ කවදාවත් පින්තූර ගහලා ගෙදර තැන් තැන්වල තියන්නේ නැහැ. ෆොටෝ ඇල්බම් හදන්නේ නැහැ එහෙනම් කවදාවත්. අපි පින්නතුනේ ඇල්බම් හදන්නේ, වීඩියෝ කරන්නේ, මේ ඔක්කොම කරන්නේ කණ්ණාඩියට පින් සිද්ධ වෙන්නේ. පින්නතුනි ඒ මොහොතේ ඒ අපි ඒ හඳුනා ගන්න මොහොතේ අපි ඒක හඳුනාගත්තේ අර කණ්ණාඩියෙන් දැකපු ඒ රූපය නිසා ඒ රූපෙට පින් සිද්ධ වෙන්නේ. හැබැයි අපි ඒ හඳුනා ගන්න මොහොතේ පින්නතුනි අපි ඒ දැකපු කණ්ණාඩියේ රූපය එතන තියෙනවද? කණ්ණාඩියේ රූපය එතනම නිරුද්ධ වෙලා එතන මොකවත් නැහැ. ඒ සිද්ධාන්තයම තමයි පින්නතුනි ඔබ ශ්‍රී ලංකාවේ හිටිය ගෙදර ගැන සිහි කරනවා නම් ඔබේ දරුව ගැන සිහි කරනවා නම් ඔබ කුමන වූ අධ්‍යක්ෂයෙක් ගැන සිහි කරනවා නම් ඒ සිහි කරන්නේ දැන් සිද්ධිය නෙවෙයි. සිහි කරන්නේ මොකද්ද? සිහි කරන්නේ අතීත නිරුද්ධ වෙච්ච එක මනින්ද්‍රියෙන් දැන් සිහි කරන්නේ. සුවිශේෂ සත්‍ය පිනුතුනේ එක නෙවෙයි. කෙනෙකුට හිතන හරි එක තේරුම් ගන්න පුළුවන්. නමුත් ඊටත් වඩා ගැඹුරම දේ මේ වර්තමානයේ පේන රූපය. ඔබ හඳුනාගන්නේ අතීත අත්දැකීමක් විදියට. හිතේ තියෙන වේගවත් බව නිසා අපට පේන්නේ මේ මොහොතේම හඳුනා ගන්නවා කියලා. නමුත් වෙනතන හඳුනාගෙන ඉවර වෙනකොට ඒක මනින්ද්‍රියෙන් තමයි හඳුනාගන්නේ. ඇහැට ආපු වර්ණ රූපේ නිරුද්ධ වෙලා, කනට ආපු ශබ්ද රූපේ නිරුද්ධ වෙලා, දිවට දැනෙන රස රූපේ නිරුද්ධ වෙලා ඉවරයි. ඉතින් මෙන්න මේ යථාර්ථයේ තීරුම් ගත්තොත් පින්නතුනි, ඒ තීරුම් ගන්න ප්‍රමාණයට තමයි අපට ධර්මයේ ස්වාකහත බව පේන්නේ. මේ ධර්මයේ තීරුම් ගන්න ප්‍රමාණයට තමයි මේ සද්ධර්මය අකාලිකයි කියලා ඉක්මනටම ප්‍රතිඵල දෙන ධමයක් කියලා තේරෙන්නේ. මේ ධර්මයේ තේරුම් ගත්ත පමණට තමයි පින්නතුනි අපි ඇත්තටම බුදුහාඳුනට ගෞරව කරවෙන්නේ. මේ දර්ශනයේ තේරුම් ගත්ත ප්‍රමාණයට තමයි යෝ පටිච්චසමුප්පාදං පස්සති යෝ ධම්මං පස්සති කියලා කියනවා. යමක් පටිච්චසමුප්පාදේ දකිනවා නම් ඔහු ධර්මයේ දැක්කා වෙනවා. යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා කියනවා. යමෙක් ධර්මයේ දකිනවා නම් ඔහු බුදුරජාණන් වහන්සේ දැක්කා වෙනවා. ඒ නිසා මෙන්න මේ යථාර්ථයේ තේරුම් ගන්න තමයි පිනතුනේ. තමන් බුදුහාඳුර වෙත නැවෙන්නේ උන්වහන්සේගේ අවබෝධයට ගරු කරන්නේ. ඒ විතරක් නෙවෙයි පිනතුනේ. මේ දර්ශනයේ තේරුම් ගන්න මොකක්ද ඇති වෙන තමන්ගේ. ඉක්මනටම මේ යථාර්ථය සමස්ත ජීවිත අධ්‍යක්ෂම වාට හැකි ඉක්මනින් පත් කරගන්න ඕන කියන උනන්දුවක් ඇති වෙනවා. ඇයි ඒක හේතුව? පින්නතුනි දුකෙන් නිදහස් වෙන ඕනෙක් මට ඒක. දුකෙන් ඉක්මනට නිදහස් වෙනවා කියලා හිතන්නේ පා පිරිවන් පානවා කියන එක නෙවෙයි. ඉක්මනට මැරෙනවා කියන එක නෙවෙයි. දුකෙන් නිදහස් වෙලා තව තවත් ජීවත් වෙන්න ඕන. පින්නතුනි ඉක්මනටම මේ දුකෙන් නිදහස් වෙනෝ නැහැයි. මේ දර්ශනයට අපි නාවතින් වෙනත් කෙනෙක් බනිනකොට අපට බැනුම් අහන්න වෙනවා. දරුවෙක් ලෙඩ වෙනකොට හඬන්න වෙනවා. ඥාතියෙක් මැරෙනකොට හඬලා වැළපෙලා ඒ දේහය බදාගෙන අපට වැළපෙන්න වෙනවා. තමන්ගේ රූපේ වෙනස් වෙද්දී ඒ වෙනස් වෙන රූපේ දිහා බලලා අප්‍රමාණ සංවේගයකට පත් වෙනවා. මෙන්න මේ දුක් සමුදායක් අපි ඉදිරියේ තියාගෙන නේද ඉන්නේ. අනේ මේ දුක් ටිකෙන් ඉක්මනටම හැකි ඉක්මනින් නිදහස් වෙන ඕන කියන බලවත් උනන්දුවක් ඇති වෙනවා. මේ උනන්දුව සමග පිනතුනි ජීවිතයේ ප්‍රමුඛත්වය දෙන්නේ මෙන්න මේ දර්ශනයට. මේ දර්ශනය මේ චින්තනය සිතන වාරයට ප්‍රමාණීය කාලය වැඩි කරගන්න තමයි තමන්ගේ උපරිම ශක්තියෙන් තමයි යොදවන්නේ. ඉඩක් ලැබෙන හැම මොහොතෙම මේ දර්ශනය හිතනවා. මේ දර්ශනය ක්‍රියාත්මක කරන්න ඒ සඳහා පහසු කන්ටික විවේකය කායික මානසික නිරෝගීතාවය ලැබෙන විදිහට කරන්න පුළුවන් හැම කැපවීම ටිකම තමයි වටේම ආරක්ෂාව දාගන්න. ඒ අතර පිනතුනේ ආරම්භයේ පටන් අවසානයේ දක්වාම තියෙන සතර සෝතාපට්ටි අංග නැත්නම් ප්‍රඥාව දිනු කිරීම සඳහා හේතු වන කාරණා හතරේ අඛණ්ඩව තමන් යෙදෙනවා. මොනද කාරණා හතර? කල්යාණ මිත්‍රාශ්‍රය. තමට මේ ධම්මඟ කියාගෙන කල්යාණ මිත්‍රයන් පුළුවන් තරම් හොයාගන්න තමන්. දැන් හොයාගන්න හරිම ලේසියි, එච්චර අමාරු වෙන්නේ නැහැ. තමන්ගේ ෆෝන් එකෙන් හොයාගන්න පුළුවන්. ඒ වගේම මේ සද්ධර්මය හැකි තාක් දුරට ඔස්සේ අහනවා. ඉස්තරනම් ශ්‍රී ලංකාවේ වගේ ඇතැම් මෙඩ මිහින්තලේ ඉඳලා සිතුල් පවුවට හාමුදුරු යනවා බණහන්න පයින්. තිස්ස මහරාමේන ස්වාමීන් වහන්සේ අනුරාධපුරයට පයින් යනවා. දැන් පේනතුනි එහෙම නැහැ. වාහන යන ගමන තහන්න පුළුවන් බණ. ඉතින් අපි මේ කාලේ ජීවත් වෙන අපි පේනතුනි වාහ වාසනාවන්තයි. මේ සියලුම තාක්ෂණ අධි මේ සියල්ලක්ම තමන් ඉතාම කල්පනාකාරී ලෙස බුද්ධිමත් ලෙස මෙය සත්‍යාවබෝධය සඳහා අපි පාවිච්චි කරන්න ඕන. මේක අපට ලැබෙච්ච සුවිශේෂී වරප්‍රසාදයක්. මේ වරප්‍රසාදය අපි අහිමි කරගන්න හොඳ නැහැ. අබුද්ධෝත්පාද කාලයක මනුස්ස ලෝකයේ සක්විති රජ වෙලා අවුරුදු 100ක් 1000ක් ජීවත් වෙනට වඩා සම්බුද්ධෝත්පාද කාලයක මනුස්ස ලෝකයේ හොඳ නුවණක් සහිතව සද්ධර්මය අහන්න පුළුවන් වටා පිටාවක එක දවසක් ජීවත් වෙනකොට වටිනවා පින්නතු. මේ දර්ශනය මෙනෙහි නොකර අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා යෝජේවත් සතන් ජීවේ අපස්සන්දම්ම මුත්තමං ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමං. මේ දර්ශනය නොදෙත වසර 100ක් අවිද්‍යාසහගතව ජීවත් වීමට වඩා සද්ධර්මයෙන් දකිමින් සම්මාදිටියෙන් ප්‍රඥාව යුක්තව ඒක දවසක් ජීවත් වීම උතුම් කියලා බුදුහාමර දේශනා කළා. තේනසනි මෙන්න මේක තමයි තමන්ගේ ආයුෂ වැඩි කරගන්න ක්‍රමය. මේක තමයි නියම විදිහට දීර්ඝාස ලබන ක්‍රමය. මොකද ක්‍රමය? එක දවසක් ධර්මය මෙනෙහි කරමින් ඉන්න වැඩ කරන අතරේම ධර්මය මෙනෙහි කරන්න. තමන්ගේ ආයුෂට ආයු කාලයට අවුරුදු 100ක් එකතු කරගත්ත තමන්. එතකොට ජීවිතයේ අන්තිම මොහොත වරේට කලබල වෙන්නේ ප්‍රතිකාර හොය හොය වාක් මහන්සි වෙන්නේ සාමාන්‍ය විදිහට යන්න දෙනවා. හැබැයි තමන් හැම මොහොතකම මොහොතක් හරි මේ මනුස්ස ලෝකේ ඉන්නටත් උනන්දු වෙනවා. මොකද ඒක තමන්ට වාසියක්. තමන් ඇත්තමිට ආබාධිතව හරි රෝගාතුරව හරි උපරිම උත්සාහ කරනවා සිහියෙන් මේ ලෝකයේ තුල මේ සද්ධර්මයේ ප්‍රගුණ කරන්න ජීවත් වෙනවා. ඔහු මේ ලෝකෙන් යන්නේ ඉක්මන් වෙන්නේ නැහැ. ඒ වගේම වාක්ම ඉන්න ලොකු දැඩි උත්සාහයක් දරන්නේ නැහැ. ඒ දෙකටම මැදහත් ගමනක් මේ පුද්ගලයා යනවා. පිනතුනි විශේෂයෙන්ම මෙතනින්දි තේරුම් ගත යුතු ප්‍රධානතම කාරණය තමයි දුකේ ඇතිවීම හා නැතිවීම කියන චතුරාර්ය සත්‍ය කියන කාරණය. මොකක්ද දුක කියලා කියන්නේ? දුක කියලා පිනතුනි සාමාන්‍යයෙන් කියන්නේ ලෙඩවීම, මහලුවීම ආදී කාරණා තමයි ලෙඩවීම කියලා කියන්නේ. ඒක සාමාන්‍ය ලෝකයේ කෙනෙකුටවත් පේනවා. මෙන්න මේ සාමාන්‍ය ලෝකයේ පේන දුකට වඩා ගැඹුරට ගිහිල්ලා ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන්නේ මොකද්ද? දුක්ඛ සත්‍ය. දුක්ඛ ආර්ය සත්‍ය. කොමක්ද දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ? අපේ කිසියම් අත්දැකීමක් ලබනකොට බාහිර දෙයක් තියෙනවා කියන හැඟීම. බාහිර තියෙන දෙයක අත්දැකීමක් කියලා මට ලැබෙන්නේ කියන දේ නැත්තම් බාහිර දෙයක් තියෙනවා කියන හැඟීමයි දුක කියලා කියන්නේ. අපට ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට අපි හිතන්නේ මේ අත්දැකීම ලැබෙන්නේ බාහිර තියෙන දෙයමය කියලා. මේකෙන් තවාන්තයකට යන්න එපා නෑ කියලා නෑ කියලා අන්තෙදි ගියොත් තවත් දෘෂ්ටියක් ඒක. ඒ දෙකෙන්ම මිදිලා තමයි බුදුදහමේ පරිස්සම්පදාය හරහා මේ ධර්ම කියන්නේ. මේ අත්දැකීම ලැබෙන්නේ මේ මොහොතේ ඇතිවන ස්කන්ධ පංචකේ හට ගැනීමේ, නිරුද්ධ වීමේ ප්‍රතිඵලයක් විදිහට ලැබෙන්නේ. බාහිර දෙයක් තියෙනවා කියලා හිතුවටින් බාහිර දෙයක් තුල හිත බැස ගන්නවා. ඒ දේ තුල හිත බැස ගත්තොත් ඒක අද වෙනස් නොවුණත් කවදා හරි දවසක වෙනස් වෙනකොට, වෙන් වෙලා යනකොට Tamante එකෙන් දුකටපත් වෙන වෙනවා. මෙන්න මේ වෙන සත්‍යයක් මත කිසියම් අත්දැකීමක් අපි ලබනකොට ඒ ලබන අත්දැකීමත් එක්කම තමන්ගේ අභ්‍යන්තරයේ සිතේ ඇතිවන ස්වභාවයත් ඒ සිතත් පරිසම්පාදයේ මත පිටෙන අනිත්‍යතාවයේ සිද්ධාන්තයට ලක්වන දෙයක් කියන එක නුවණින් දැනගත්තොත් අපට අවසානට පේන්නේ ඒ මොහොත හටගන්නා වූ ස්කන්ධ පංචකයේ හට ගැනීම, නිරුද්ධ වීම විතරයි උඩ පේන්නේ. මෙන්න මේ ප්‍රඥාව නැමැති මේ දර්ශනය තුළ කිසියම් කෙනෙක් ඉන්නව නම් ඒ ඉන්න මොහොත තුළ ඔහුගේ දුක්ඛ සමුදය ආරි සත්‍ය නැහැ. දුකට හේතුව වූ කාරණේ නැහැ ඔහුගේ ළඟ. මොකද්ද දුක්ඛ සමුදය ආරි සත්‍ය කියලා කියන්නේ? අභ්‍යන්තරයේ තියෙන තමන්ගේ තියෙන නන්දි රාගය, තෘෂ්ණාව, තමන් ජීවත් කරවන්න තියෙන කැමැත්ත. ඒක තමයි දුකේ සමුදය විදිහට කියන්නේ. ඊළඟ දුක්ඛ නිරෝධය කියලා කියන්නේ මොකද්ද? තෘෂ්ණාව දුරු කිරීම. නැත්තම් මෙන්න මේ අවිද්‍යාව දුරු වෙන විදිහේ දර්ශනයක සිටීම. සාමාන්‍ය කෙනෙක් කියන්නේ තෘෂ්ණාව දුරු කිරීම දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධාර සත්‍ය කියලා. නමුත් ඊටත් වඩා සියුම්ම ගිහිල්ලා දුකේ නිරුද්ධ කිරීම දුකට හේතුව වූ තෘෂ්ණාවේ නිරෝධය කියලා බුදුහාමර දේශනා කරාට ප්‍රතිපදාවෙන් පනවන්නේ මොකද්ද? සම්මාදිට්ඨියෙන් එන ආරස්සංක මාර්ගය. ඒ තෘෂ්ණාව දුරු වෙන්නේ බලෙන් අයින් කිරීමක් නෙවෙයි. සම්මාදිට්ඨිය ප්‍රඥාව නැමැති ආලෝකයේ දැල්වීමයි අපිට කරන්න තියෙන්නේ. ඒ දර්ශනයත් එක්ක ඇලීම ගැටීම දෙක කියන දුරු වෙන එක සිද්ධාන්තයක් ඒක. දැන් අපි කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා අපිට මෙනෙහි කරන්න අවශ්‍යද? අනේ මේ රූපය මේ මොහොතේ ඇති වුණේ මේ මොහොතේ ඇති වුණේ මේ මොහොතේ ඇති වුණේ කියලා මෙනෙහි කරන්න ඕනද? අපිට යනකොටම දර්ශනය තියෙනවා අපේ ළඟ. දර්ශනය මේ පැත්තේ තියෙන්නේ. ෆ්‍රිජ් එකක් අරිනකොට අපිට මෙනෙහි කරන්න ඕනද? අනේ දැන් තමයි මේ බල්බ් එකපත් උනේ දැන් තමයි බල්බ් එකපත් උනේ කියලා මෙනෙහි කරන්න ඕනද? මෙනෙහි කරන්න ඕනේ අපිට දර්ශනයක් මේ පැත්තේ තියෙනවා. අසුචි ගොඩක් දැක්කට පස්සේ අනේ පිළිකුල් පිළිකුල් පිළිකුල් කියලා හිතන්න අවශ්‍යද? අපට අවශ්‍ය නැහැ. දකින්නවත් එක්කම කලින් මේ දර්ශනේ මේ පැත්තේ තියෙනවා. මේ සිද්ධාන්තයම තමයි වෙනතුනේ. බුදුරජාණන් වහන්සේගේ සියලු ධර්ම දේශනාවලින් කරන්නේ අනිත්‍යතාවයේ තේරුම් ගැනීම නැමැති දර්ශනය හැකි තාක් දුරට අපේ ජීවිතය තුළට ඇතුළත් කරනවා. ඒ තුළින් ඇතිවන ප්‍රඥාව නිසා කෙලෙස් දුරු වීම සිද්ධාන්තයක් විදිහටම සිද්ධ වෙනවා. මෙන්න මේ සඳහා පින්නතුනි හැකිතාක් දුරට අපි සද්ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි. හැකිතාක් දුරට චතුරාර්ය සත්‍ය මිශ්‍රිත වූ සද්ධර්මය අපි මෙනෙහි කරන්න ඕන. ඒ වගේම ඒ මෙනෙහි කරන වටා පිටාව තවත් සාර්ථක කර ගැනීම සඳහා හැකිතාක් දුරට අපි සමත භාවනාව පිළිදෙන්න ඕන. පින්නතුනි මේ වෙලාවේ අපි ටික වේලාවක් සමත භාවනා කමඨාන් හැටියට භාවනා ක්‍රම කීපයක් අපි පුරුදු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අපි මෛත්‍රී භාවනා මුලදී ටික වේලාවක් පුහුණු කරනවා. ඊළඟට මෛත්‍රී භාවනා අවසානයේදීම අපි විදර්ශනා පැත්තට යොමු කරලා අනිත්‍යතාවය මෙනෙහි කිරීමත් අපි කරන්න උත්සාහ කරනවා. එනතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව භාවනාව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඔබ දැනගමත් ඒක හොඳින් දන්නවා. සමත භාවනා, විදර්ශනා භාවනා කියලා. සමත භාවනාවෙන් කරන්නේ අපේ විතරලා තියෙන සිත එක කුසල අරමුණක වර්තමානයේ අපි තියාගන්නවා. ඒ අවස්ථාවේදී උපරිම ලෙස අපි උත්සාහ කරන්නේ අතීතයේ ලැබපු අත්දැකීම් සිහි කිරීම නෙවෙයි, වර්තමානයේ මේ කුසල අරමුණ තුළ සිත පිහිටුවා ගැනීමයි උත්සාහ කරන්නේ. ඉතින් ඒ සමාධිමත් වෙච්ච සිතෙන් අපි අර අපි කලින් අසා දැනගත්තු අනිත්‍යතාවයේ ඇතිවීම නැතිවීම අපි ක්‍රමයෙන් මෙනෙහි කරනවා ප්‍රඥාව දිනු කිරීම වශයෙන්. හොඳයි පින්නතුනි, තමන් පහසු ඉරියව්වක පහසියෙන් හොඳට රිලැක්ස් එකේ වාඩි වෙන්න. හොඳයි පින්නතුනි, මුලින්ම හොඳට තමන්ගේ ශරීරය සැහැල්ලු කරගන්න. ඔබේ ශරීරය ගැන මොහොතක් හොඳට කල්පනා කරලා බලන්න. තමන්ගේ දෙපතුලේ සිට හිස දක්වා තියෙන ශරීරාවයව ගැන හොඳට සිහි ඇති කරගන්න. ශරීරය ගැන සිහිපත් කරන විට මේ වෙලාවේ මට දැනෙන්නේ මගේ හුස්ම ගැනීම හා පිටකිරීම පමණයි. මට හුස්ම ගැනීම දැනෙනවා, පිටකිරීම දැනෙනවා. ඒ ආශ්‍රිතව නාසයේ ස්පර්ශයත් මට දැනෙනවා. අන්න ස්පර්ශය දැනෙන ස්ථානයේ මම මගේ සිහිය පිහිටුවා ගන්නවා. දැන් මම ආනාපාන සතිය නෙවෙයි කරන්නේ, ඒ ස්පර්ශයෙන් ස්ථානයේ ආශ්‍රිතව සිහිය පිහිටුවා ගනිමින් මෛත්‍රී භාවනා වඩනටයි මම සූදානම් වන්නේ. නාසයේ අගකෝ උඩුතල ආශ්‍රිතව මගේ සිහිය පවත්වා ගනිමින් මුලින් මටත් ඉන්පසු මා වටා සිටින හැම දෙනාටම මම මෙත් සිතින් සෙත් පතනවා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, දුකින් මිදෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, දුකින් මිදෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මම සුවපත් වෙම්වා, සුවපත් වෙම්වා, සුවපත් වෙම්වා, මාමෙන්ම මෙම විහාරයේ සිටින සියලු දෙනාද සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. මෙම විහාරයේ සිටින සියලු සත්වයෝ

සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මෙම රටේ සිටින සියලු දෙනාද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පැමිණෙත්වා මෙම රටේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පැමිණෙත්වා මෙම රටේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මෙම සෞරග්‍රහ මණ්ඩලයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම සෞරග්‍රහ මණ්ඩලයේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මෙම ගැලක්සියේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුව සුවයට පත්වෙත්වා. මෙම ගැලැක්සියේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මෙම විශ්වයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. විශ්වයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. මුළු මහත් විශ්වයේම සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මුළු මහත් විශ්වයේ සිටින මිනිසුන් පමණක් නොව අපාගත තිරිසංගත සත්වයන් ඇතුළු සියලුම සත්වයන් මාගේම දරුවන්සේ මෙත් සිතින් මම දකිනවා. ඒ සියලු දෙනා කෙරෙහි මගේ හදවතේ උතුර යන මෛත්‍රී ජලයෙන් මා ඒ අය සනසවනවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. විශ්වයේ සිටින සියලුම දරුවන් මගේම දරුවන්සේ. විශ්වයේ සිටින සියලුම මිනිසුන් මගේම දරුවන්සේ. මා මෙත් සිතින් දකිනවා. ඒ හැම දෙනාටම මා මෙත් සිතින් සෙත් පතනවා. ලෝවැසි සත්‍යයන්ගේ දුක්ඛම් කටුරුවලදී මා කරුණාව දක්වනවා. ඒ අය දුකෙන් නිදහස් වෙන්න කියලා මා කරුණාසිතින් ප්‍රාර්ථනා කරනවා. කායිකව ලෙඩ වී සිටින පුද්ගලයා කායිකව නිරෝගී වන්නට, මානසික දුක් පීඩා වලින් දුක් විඳින අනන්ත සත්‍යයන් ඒ මානසික දුක් වලින් නිදහස් වන්නට කරුණාව දක්වනවා. ලෝකයේ සැප විඳින බොහෝසේ සතුටින් සිටින සත්‍යයන් දෙස දැක මගේම දරුවන් ඒ සාර්ථකත්වයේ දෙස දකින ඇසින් මුදිතා ගුණයෙන් මා ඒ අයගේ සතුටේදී මමත් සතුට වෙනවා. ලෝවස තත්ත්වයන් ඕනෝන් කරන කර්මයන් අනුරූපව දුක සැප විඳින ආකාරය දෙස මා නෝනින් දකිනවා. කර්මානුරූපව කර්මෙහි ඥාතිවරුන් සේ දුක් සැප විඳින මේ සත්‍යයන් දෙස මා බලා ඇලීම ගැටීම දෙකම දුරුකොට මෙලහස් සිටින් උපේක්ෂා සාගත සිටින් මායේ දෙස බලනවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. මෛත්‍රී භාවනා වඩන අතරතුර මා කරුණා මුදිතා උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයෙන්ම මගේ සිතේ මා කුසලයේ දියුණු කරගත්තා. ගතවන හැම මොහොතක් පාසාම මගේ සිතත් සිතවිලි හටගෙන නිරුද්ධ වුණා. වර්තමානයේ ඇතිවෙන සිතුවිල්ල අනාගත අරමුණට බලපෑමක් කරමින් වර්තමානයේ තනම නිරුද්ධ වෙන ආකාරය අනිත්‍යතාවයේ මානෝරින් දකිනවා. හැම මොහොතකම සිත හටගෙන නිරුද්ධ වෙන ආකාරය මා දකිනවා. සිත අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මගේ ජීවිතය කියන්නේ එක වර්තමාන මොහොතක මේ සිතුවිල්ලක් පමණයි. ඒ සිත සමගම රූප වේදනා සංඥා සංඛාර නැමැති ස්කන්ධ හතරත් ඇතුළුව හැම මොහොතකම මේ ස්කන්ධ පංචකය හටගන්නවා. පෙර නොතිබී හටගෙන ඒ මොහොතෙහිම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන යන මේ පැවැත්ම තමයි මගේ ජීවිතය කියලා කියන්නේ. මේ ස්කන්ධ පංචකයම හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. හැම නිමේෂයකම මගේ සිත හටගෙන නිරුද්ධ වෙනවා. සිතේ ඇතිවන මේ හට ගැනීම හා නිරුද්ධ වීම නැමැති අනිත්‍යතාවයේ වෙත මගේ සම්පූර්ණ අවධානය සිහිය හා නුවණ මා පවත්වා ගන්නවා. අනිත්‍යයි අනිත්‍යයි හැම මොහොතකම හටගෙන නැතිවන මගේ මේ සිත අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. සිත අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මගේ සමස්ත ජීවිත පැවැත්ම කියන්නේම මේ සිතයි. ඒ සිත හැම මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා. ඇතිවි නැතිවි යන සිටවිල්ලක් නම් මගේ ජීවිතය මා ඇලිය යුත්තේ ගැටිය යුත්තේ කා සමගද කවරක් සමගද? මේ අනිත්‍යතාවයේ දකින මට අතීතයේ නිරුද්ධ වූ බවත් අනාගතයේ තවම නොපෙනෙමි බවත් මට පවතින්නේ වර්තමානයක් පමණක් බවත් ඒ වර්තමානයේද හේතු මට හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නැතිවන අනිත්‍ය භවෙන් යුක්ත ස්වභාවයක් බව මානෝනින් දකිනවා. මගේ සිත පවතින්නේ ස්කන්ධ පංචකයක් සමගයි. ඇස කන ආදී ආයතන හට ගැනීම යනු ස්කන්ධ පංචකයේ හට ගැනීමයි. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධය අනිත්‍යයි, දිව අනිත්‍යයි, රස අනිත්‍යයි, කය අනිත්‍යයි, පොට්ටම්බ අනිත්‍යයි, සිත අනිත්‍යයි, ධර්මාලම්බන අනිත්‍යයි. මේ ආයතන තුලින් හටගන්න එකට හටගන්නා වූ රූප වේදනා සංඥා සංඛාර විඥාන යන මේ ස්කන්ධ පංචකයයි මගේ සමස්ත ජීවිත පැවැත්ම. මගේ ජීවිතය යන හැම මොහොතකම මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම හා නිරුද්ධ වීම කියන යථාර්ථය මා නුවණින් ඉතාම මැනවින් සිහියෙන් දකිනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි සම්මේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිම්බෙන්දති දුක්ඛේ ඒස මංගෝ විසුන්දියා සාදු සාදු සාදු හොඳයි පින්තුනි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මහා කරුණාවෙන් එක පැත්තකින් ස්වර්ගගාමී මාර්ගයේ දේශනා කළා අනිත් පැත්තෙන් බුදුහාමුදුරෝ මොක්ෂ මාර්ගයේ නැත්නම් විමුක්තිගාමී මාර්ගයේ දේශනා කළා අපේ ඇසට රූපයන් දකිනකොට ඒ දෙස පරිත්‍යාගශීලීව හෝ මෛත්‍රී සාගතෝ බලලපට යම්කිසි විදියක හිතේ කුසලයක් ඇති කරගන්න පුළුවන්. බාහිර තමන් දකින රූපය පිළිබඳව තමන්ගේ අභ්‍යන්තර සුභවාදී ආකල්පයක් ඇති කරගෙන ශ්‍රද්ධාදිය දිනු කරන්න තමන්ට පුළුවන්. හැබැයි මේ අවස්ථාවේ තමන් බාහිර රූපය තුලයි යන්නේ. උදාහරණයක් ඇටියට බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ නමන් දිහා බලලා අනේ මේ බුදුහාඳුරෝ නේද? උන්වහන්සේගේ තුළ මේ වගේ ගුණධම් තිබ්බා නේද කියලා අපට යම් කිසි කුසලයක් ඇති කරගන්න පුළුවන්. ඒකට කියන්නේ ලෞකික කුසලයේ කියලා. ඒ වගේම තමන් ඇසුරු කරන තමන්ගේ ස්වාමී දියණිය, ස්වාමි පුරුෂයා, දරුවන් අනේ මේ සසර සත්‍යයන් නේද? මාමියට පිළිහිට වෙන්න ඕන නේද? ආහාර පාන ආදී ටික සපයලා දෙන්න ඕන නේද? උදව් කරන්න ඕන නේද කියලා අපට මෛත්‍රියකින් යට උදව් කරන්න පුළුවන්. ඒ උදව් කිරීමේ ආනිසංස විදියට පින්වත්නි අපට සුගතිගාමි වෙන්න පුළුවන්. මේ පින්කමල ආනිසංස විදියට අපට නැවත නැවතත් පින්කම් කරමින් ඒ දරුවන් තමන් කැමති ඥාතීන් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඇත්තෙම අපි ඒ ගමන තමයි මේ සසර හුඟක් අල්ලා ආවේ. අද අපි අමල සාතර ලබල තියෙනවා නම් දරුවන් ඥාති මිත්‍රාදී තමන්ගේ සමීප තමයි හුවාගෙන ලබල තියෙන්නේ. තමන්ගේ සසර කලාව කර්මයන්ට අනුරූපව. ඒක වැරදිම නෙවෙයි. ඒ තුලින් සසර සුගතිගාමි වෙන්නත් අපිට පුළුවන්. දැන් ඔබ සුගතිගාමි වෙලා තියෙන්නේ ඒ නිසා තමයි. නමුත් පින්වතුනි එහෙම අපි කල්පනා කළත් ඒක අපි සම්පූර්ණයෙන්ම දුකින් නිදහස් වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? අපි යම් කිසි දෙයක් ගැන හිතනකොට ඒ හිතනදී බාහිර ලෝකයේ තුලයි තියෙන කියලා හිතුවොත් අපේ හිත සම්පූර්ණයෙන්ම ඒ අත්දැකීම තුල හිත බැස ගන්නවා. දරුවා මේ බාහිරයි කියලා හිතුවොත් ඒ දරුවා තුල තමයි හිත බැස ගන්නතොත් ඒ දරුවාගේ සියලුම වගකීම් ටික දුක් සැප ටික තමයි කරගන්නට වෙනවා. මෙන්න මෙවැනි සත්‍යයක් තුල බුදුහාමර දේශනා කරනවා මේ දුක් ටිකෙන් නිදහස් වෙලා ඒක නට උදව් කරන ක්‍රමයක්. අදාපි කරන්නේ උදව්වත් කරලා දුක් ටිකක් තින්නවා අපි අනිත් පැත්තට. ඒ දරුවාට උදව් කරලා දරුවා පොඩ්ඩක් හරි අගේ කරුණාවෙන් තින් බනිනවා. මම මෙච්චර සැලකුවා යාමේ ඇයි මේ කරන්න බැරි කියලා අපි බනිනවා. එතකොට දරුවා ජීවිත කාලෙම කීකරුව හිටියා. ඒ දරුවා තමගේ වෙන්වල යන දවසට තමන්ට ලොකු සංවේගයක් මෙච්චර කලක් තමන්ගේ ළඟ හිටියා නේද දැන් මේ යනවා කියලා. ඇතැම්මිට පින්නතුනේ ඒ දරුවාට කලින් තමයි මිය ගියොතින් ඒ නියන දවසේදී මේ දරුවා අත්හරින වෙලාවේදී බලවත් සංවේගයකට පත් වෙනවා. ඇයි ඒකට හේතුව? අපි හිතන්නේ මේ බාහිර දරුවෙක් ඉන්නවා කියලා. ඔබේ කුසෙන් ඇත්තෙමනේ මේ දරුවා බිහි වුණා වෙන්න පුළුවන්. ඒ බිහි වෙච්ච දෙයට ඔබ දරුවා කියලා පනවගත්තා. ඒ දරුවා කෙනෙක් හිට බැසගත්තා. ඥාතිවරයා කියලා සමීප සම්බන්ධය මත ඒ ඥාති සම්බන්ධය ඔබ ඇති කරගත්තා. ඇති කරගත්තට පින්නතුනි ඒ ශරීරය කොහෙවත් දන්නේ නැහැ මේ ඔබට අයිඩියක් තියෙනවද කියලා. ඒක තමන්ගේ හිතින් නිර්මාණය කරගත් දෙයක්. බලන්න බොහෝම ළඟින් ආදරය කරපු කෙනෙක් මරණයට පත් වෙච්ච දවසේදී ඒ මృత ශරීරය ඔබ තාදුරට ගෙදර තියාගන්නේ නැහැ. ඔබ ඒක අවශ්‍ය විදියට ගෙදරින් අයින් කරනවා නිසි විදියට. ඒ විතරක් නෙවෙයි, ඒ ශරීරය ආදාහනය කරනකොට අනේ මේ ශරීරය පුච්චනවා කියලා ඔබ අඬනවද? මృత ශරීරය පුච්චනකොට ඔබ අඬන්නේ නැහැ. ඔබ සල්ලි දෙනම ඒක ආදාහනය කරන්නේ නේ, වැඩිම ගාණක් දීලා තමයි ආදාහනය කරන්නේ. හැබැයි ඒ තැනත්තා ජීවත් වෙන කාලේ හැම කරනවද? ජීවත් වෙන කාලේ ඒක අනිත් පැත්ත. ජීවත් වෙන කාලේ ලක්ෂණය තමයි අපි පින්නතුනේ අපි හිතන් ඉන්නේ මේ ශරීරය තුළයි පුද්ගලයා ඉන්නේ කියලා. මරණයට පස්සේ හිතනවා ආ දැන් එතන නැහැ කියලා. ඇත්තටම පින්නතුනේ එයා මේ යන කලින්ම එයා තුළ නෙවෙයි හිටියේ. සම්පූර්ණ මේ දරුවා කියලා ඥාතිවරයා කියලා ඔබ කනවගෙන හිටියෝ මේ හිතේ. ඔබේ ආභ්‍යන්තරේ. මෙන්න මේ යථාර්ථය අපි හරියට තේරුම් ගත්තොත් වෙනතුනේ ඒ දරුවාට බෞද්ධව කරනවා යුතුයකන්ට හොඳට කරනවා විතරක් නෙවෙයි ඒ දරුවාට දුක නිදහස් වෙන මාර්ගය කියනවා. ඔබ ජීවත් වෙන කාලෙදිම මේ දුකේ නිදහස් වෙන මාර්ගය ඔබ ගමන් කරනවා. වෙනතුනේ අපේ ජීවිතෙන් ලබන සැබෑ ඵලය කියන්නේ අපි උපයන ධනය විතරක් නෙවෙයි, අපි ලබන අධ්‍යාපනය විතරක් නෙවෙයි, අපි ජීවිතයෙන් ගන්න ඉහළම ප්‍රයෝජනය කියලා කියන්නේ පින්නතුනේ මේ අතිශය දුර්ලභ සම්බුද්ධ උතුමාද කාලයෙන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවෙන් අපේ ප්‍රඥා ලෝකයේ දියුණු කරගෙන මෙන්න මේ අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන් දුර වෙලා මේ දුක් ටිකේ නිදහස් වෙන උත්සාහ කරන්න ඕන. ඒ සඳහායි මේ අවස්ථාව අපි ලබා ගත්තේ. මේ මනුස්ස ලෝකයේ අපි උපදුනේ මෙන්න මේ කාර්ය බාහිර සඳහා. මේ කාර්ය බාහිර අදාපෙන් මෙතනින් ගිලිහුණා තියෙනවා. පින්න දින අපිට මේ ජීවිත කාලයේ තුමාන් දුක් විඳින වෙනවා. අපේ ළඟම ඥාතීන් කියන හැම මොහොතකම අපට දුක් වෙනවා. අපේ ඥාතීන් 10 දෙනෙක් කියනවා නම් ආදරය කරන. බොහෝම කැමති 25 දෙනෙක් කියනවා නම් ඒ 25 දෙනා වෙනුවෙන් අපට දුක් වෙන වෙනවා. මේ දර්ශනයට අපි නාවුති. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සාන්දෘෂ්ටිකයි අකාලිකයි කියලා කියන්නේ පින්තුනේ මරණයෙන් පස්සේ විමුක්තිය ලබා ගන්න ධමයක් නෙවෙයි. මේ ඥාතින් ටිකක් සමග ජීවත් වෙද්දීම අපට මේ දුක නිදහස් වෙන පුළුවන් දර්ශනයක් එක්ක. මෙන්න මේ දර්ශනය අපට බුදුහාමර දේශනා කළේ ඒ ධම්මගේ පින්තුනේ ප්‍රධානතම කාරණයක් තමයි අනිත්‍යතාවය තේරුම් ගැනීම, දුකේ හට ගැනීම, නිරුද්ධ වීම තේරුම් ගැනීම. මේකට තමයි බුදුදහම විවිධ නම් කියන්නේ. ස්කන්ධ පංචකය පිළිසින දැනගන්නවා කියන්නේ මේකට. ආයතන කුසලතාවය කියන්නේ මේකට. නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ මේකට. අටලොස් ධාතු පිළිබඳ අවබෝධය කියන්නේ මේකට. චිත්තචෛතසික අවබෝධ කර ගැනීම කියලා කියන්නේ මේක. අනිත්‍ය දුක් අනාත්ම තේරුම් ගැනීම කියලා කියන්නේ මේක. පරිසම්පාදය කියලා කියන්නේ මේක. සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේක. විවිධ නම් වලින් විවිධ පුද්ගලයන්ට මේක බුදුහාමුදුරුවෝ දේශනා කළා. නුවණ ටිකක් අඩු අයට විස්තරාත්මකව දේශනා කළා. නුවණ ඊට වඩා ටිකක් වැඩිපුර අයට ධර්මස්තුරට විස්තර කළා. ප්‍රඥාව ඉහළම අයට කියනවා බුද්ධිඥානය කියලා. එයාට ශ්‍රණිකව ඍජුවම රහතන් වහන්සේ කෙනෙක් හිතන්න ඕන විදිය, රහතන් වහන්සේ කෙනෙක් හිතන ස්වභාවයම දේශනා කළා. බාහ්‍ය දාරු කෙරෙවෙන්නේ නැහැ. දෙත්තේ දෙත්ත මතක් කියලා. තෙන්නතුනේ ඇසෙන් රූපයක් දැක්කනම් ඒ දැක්ක විතරයි ඒ කියන්නේ ඇසෙන් දකින ආයතනය කනට ගන්න බෑ කියන එක. දෙත්තේ දෙත්ත මතක් කියන්නේ ඒකයි. සාමාන්‍යයෙන් දැක්කනම් දැක්ක විතරයි කියන්නේ සාමාන්‍ය අපි විස්තර කරන්නේ දැක්කනම් එච්චරයි කමතක් කරන්න කියලා එක සාමාන්‍ය කියන්නේ නේ. නමුත් තෙන්නතුනේ ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා දෙත්තේ දෙත්ත මතක් කියන එකේ. අපි ඇහැට රූපයක් දකිනව නම් ඒ ඇහැට දකින රූපය අනිත් ඉන්ද්‍රිය වලින් ස්පර්ශ කරන්න බෑ. අපි නිතර යොදන සාමාන්‍ය සරල උදාහරණයක් වතුර බේසමකින් ඔබේ මූණ ඔබ දකිනකොට ඒ වතුර බේසමේ තියෙන මූණ ඔබට ඇසින් බලන්න පුළුවන්. හැබැයි ඇසින් බැලුවට ඒ ඇසින් බලන රූපය ඔබට පුළුවන්ද කණෙන් අහන්න? කණෙන් අහන්න බෑ. ඔබට දිව ගාලා ඒ රූපය රසම් බලන්න පුළුවන්ද? රසම් බලන්න බෑ. වතුර රහ බලන්න පුළුවන්, හැබැයි රූපය රහ බලන්න බෑ. නාසයෙන් ගඳ සුවඳක් බලන්න පුළුවන්ද වතුර බේස්මේ තියෙන රූපේ? නාසයෙන් ගඳ සුවඳක් බලන්න බෑ. වතුරවල ගඳ ඕනනම් දකින්න පුළුවන්, හැබැයි රූපේ ගඳ නෙවෙයි. දිව කයෙන් අල්ලන්න පුළුවන්ද ඔබට ඒක? ඒ රූපේ අල්ලන්නත් බෑ වෙනතුනි. අල්ලනකොට අහු වෙන වතුර අහු වෙන්නේ. අන්න ඒ වගේම තමයි වෙනතුනි. ඔබ මේ රූපයක් කියලා දකිනකොට, මේ මගේ මහත්ය කියලා ඇසෙන් දකිනකොට වර්ණ රූපයට ගොදුරු වෙනවන යම මහත්ය අල්ලන්න බෑ. අල්ලන්න ගියාට පස්සේ අපිට හම්බෙන්නේ මේ සතර මහා භූත රූපෙන් නිර්මාණය වෙච්ච දේ. ඒක හරියට අර අපේ මූණේ ඡායාව වතුරේ අල්ලන්න යනකොට වතුර අහු වෙනවා වගේ මූණ නෙවෙයි අහු වෙන්නේ වතුර. මහත්ය අල්ලන්න කියලා ගියාට අහු වෙන්නේ මේ සතර මහා භූත රූප කොටස් ටික අහු වෙන්නේ. අනිත් ඉන්ද්‍රියන් වෙනොත් එහෙමයි වෙනතුනේ. අපි අනෙක් එක ඔක්කොම මනසෙන් තමයි මේ අල්ලගෙන තියෙන්නේ. බාහිර සම්මුති ප්‍රඥප්ති මේ සියල්ලක් අපි පනවගෙන තියෙන්නේ තමන්ගේ අභ්‍යන්තරේ. ප්‍රඥප්ති වර්ග දෙකක් ප්‍රධාන වශයෙන් බෙදෙනවා. බුදුදහමේ තමයි ගැඹුරු සංකල්පයක් විස්තර කරනවා. ආදිවචන සම්පස්සේ සහ ඒ වගේම මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය කියන කාරණා දෙක. අදිවචන සම්පස්සේ කියලා කියන්නේ අපේ මනසට අරමුණු ඒම පිළිබඳව අධ්‍යක්ෂය. ඊළඟට පංච ඉන්ද්‍රියට එන අරමුණු තියෙනවා. පංච ඉන්ද්‍රිය කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියට ලක්වන අරමුණු තියෙනවා. ඒව ඕලාරික අරමුණු කියලා කියන්නේ. ඒවට අපි ප්‍රඥාක්ති පනවගෙන තියෙනවා. මොනවද ප්‍රඥාන්ති කියලා කියන්නේ? අපි එක එක නම් දාගෙන තියෙනවා, හඳුනා ගැනීම තියෙනවා. අන්නේ හඳුනාගත්තු දේ අනුව අපේ මනසේකට රූපයක් නිර්මාණය කරලා තියෙනවා. එතකොට මනස පැත්තෙන් රූපය පැත්තට යනවා. ඊළඟට රූපය පැත්තෙන් අපි නිතර මනස පැත්තට යමින් ඉන්නේ. ඇසෙන් රූපයක් දැක්ක ගමන්ම පංච ඉන්ද්‍රිය අධ්‍යක්ීමක් විදියටම අපි ඒකට අදාළ මනස පැත්තට ගේක පාරසීපත් කරගන්නවා. මනසට අරමුණක් ආවම මොකද කරන්නේ? ඒක හොයාගෙන අපි බාහිරට යනවා. මෙන්න මේ දෙපැත්තට තමයි අපි ජීවිතයේ දෝරණි වෙමින් ඉන්නේ. නමුත් වෙනතුනි ස්වභාවය තමයි ඒ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් ගත්ත මේ පංච ඉන්ද්‍රිය පිළිබඳව අධ්‍යක්ීම ඒ ආයතන තුළ එතනම නිරුද්ධ වෙනවා. මනසින් ඒක අරබයාදයක් හඩගත්ත නිසා ඒක කෙලින්ම මනසට ගියා නෙවෙයි. මේක හරියට නොමනින් දැකගත්තොත් මේක තමයි නාම රූප පරිච්ඡේදය කියලා කියන්නේ. එතකොට එහෙම ඇති කරගන්න කෙනා මනසේ දෙයක් සිතවිල්ලක් ආවට පස්සේ ඒක හොයාගෙන බාහිරට යන්නේ නැහැ. මනසේ එතනම නිරුද්ධ වීම දකිනවා. පින්නතුනි මනසේ හැකියාවක් තියෙනවා. සම්බේ ධම්මා මනෝ විඥාන ධාතියා විඤ්ඤාය කියලා කාරණය. මනසට ඕනම එකක් අරමුණු කරන්න පුළුවන්. වර්ණයක් වුණත් අරමුණු කරන්න පුළුවන්. ශබ්දයක් වුණත් අරමුණු කරන්න පුළුවන්. රසයක් වුණත් අරමුණු කරන්න පුළුවන්. ඔබ රාත්‍රියේ සිහිනේදී රතු පාට ඇඳුමක් ඇඳගෙන කවුරු හරි ඇවිල්ලා ඔබට බැන්නොත් ඔබට ඇඳුමේ පාටක් මතකයි, බැනපු වචනක් මතකයි. ඔබ ඒ වෙලාවේ අත්දැකීම ලැබුවේ මොකින්ද? ඔබ කනින්ද ලැබුවේ, ඇසින්ද ලැබුවේ? නෑ පින්නතුනි, මනසේ හැකියාවක් තියෙනවා. අර අනිත් ඉන්ද්‍රියන්ගේ කාර්ය බාහිරයක් මනසින් කරන්න පුළුවන්. පින්නතුනි ඇත්තටම නිින්දේ විතරක් නෙවෙයි, දැන් මේ මොහොතේදීත් අපි මේ අත්දැකීම් ලබන්නේ මනසින්මයි. පෘථග්ජන භූමිය තුළ පෘථග්ජන කෙනාට මේක සැබෑ යථාර්ථයක් වෙච්ච නැති නිසා තමයි ආයතන 12 කියලා තියෙන්නේ. ඇස, කන, නාසය, ආභ්‍යන්තර 6යි, බාහිර 6යි කියලා මේ පනවල තියෙන්නේ අපේ පෘථග්ජන මට්ටමේ දැනුමට අනුව. ගෙදරක ළමයෙක් ඉන්න කාලේ සෙල්ලංගියක් තියෙනවනේ. ඒ කුඩා ළමයා ඉන්න කාලේ ගෙදර සෙල්ලංගිය තියෙනවා. ඒ සෙල්ලංගිය කුඩා දරුවටයි තියෙන කුඩා කාලේ. ඒ දරුවම ලොකු වුණොත් ඒ සෙල්ලංගියත් ගෙදර තියෙනවා. එතකොට ඒ දරුවා තමන්ගේ සෙල්ලංගෙට අයිතිකාරකම් කියනවද? නෑ, යාට ගානක්වත් නෑ. ඊට පස්සේ සෙල්ලම් කරන්නේ නෑ. අන්න ඒ වගේ තමයි පින්නතුනි. අද අපට සෙල්ලම් කරන්න සෙල්ලංගියක් ඕන. ඒ නිසා තමයි අපට අපි අද ඇසෙන් රූප දැකීම, කනෙන් ශබ්ද ඇසීම, නාසයෙන් ගඳ සුවඳ විඳීම, දිවෙන් රස විඳීම, ශරීරයෙන් පහස ලැබීම කියලා කියන්නේ නැත්තේ. නමුත් පින්නතුනි ඇත්තටම මේ වගේ නෙවෙයි අපි අරමුණ ලබන්නේ. ඒකේ මූලික ප්‍රාථමික අවබෝධය ලබා ගැනීමත් එක්කම ශනිකව මනින්ද්‍රියෙන් තමයි මේ සියල්ලක්ම හඳුනාගන්නේ. ඒක තමයි මානසික ස්වභාවය. ඉතින් මෙන්න මේ අකාරකයක් තියෙනවා. රහතන් වහන්සේ යම් කෙනෙක් රහත් භාවයට පත් වුණා කියලා කියන්නේ උන්වහන්සේට ආයතන 12ක් ගැන දෙන්නේ කතා කරන්නේ. ආයතන දෙකයි කතා කරන්නේ. මනින්ද්‍රියයි ධර්මාලම්බණය කියන ආයතන දෙක ඊට පස්සේ කතා කරන්නේ. අර සියල්ලක්ම කතා කරන්නේ පෘථග්ජන භූමිය මට්ටමේ ස්වභාවය. අර ළමයා කුඩා කාලේ ළමයට සෙල්ලම් කරන්න ඕන නිසා ගෙදර සෙල්ලම් ගියක් තිබ්බ වගේ අදත් අපට අපේ පෘථග්ජන භූමියේ ක්‍රීඩා කරන්න ඕන නිසා තමයි මේ ආයතන 12ක් අපට පනවල තියෙන්නේ. නමුත් වෙනතුනි අවබෝධයට යනවත් එක්කම අපි සම්පූර්ණ මනින්ද්‍රිය තුලම ප්‍රඥාව සහිතව ජීවත් වෙන්නේ මනස අපි සකස් කර ගන්නවා. මෙන්න මෙවැනි දර්ශනයක් වෙනතුනි බුදු දහම තුල අපට විස්තර වෙනවා. අපි මේ දර්ශනේ ටිකෙන් ටික අවබෝධ කර ගන්නට ඕන. මේ දර්ශනය සිහි කරන මොහොතක් පාසා පිනතුනි ඒ මොහොත තුළ අපි ලෞකික වශයෙන් ඉහළම කුසලය කරමින් ඉන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දක්ෂිණ විභංග සූත්‍රවලදී සංගසතු දානය දක්වා තියෙන මහා දාන ගැන සඳහන් කරනවා. ඒ දාන වලට වඩා ආනිසංසදායි යම් කිසි කෙනෙක් සංඝයාට ආවාසයක් කළ දෙනවා නම් ඊට වඩා ආනිසංසදායි පංචශීලය රකින්නවා නම් ඊට වඩා ආනිසංසදායි යම් කිසි කෙනෙක් ධර්ම දේශනාවක් කරනවා නම් ධර්ම දානයක් කරනවා ඊට වඩා ආනිසංසදායි අසුර සනං ගහන මොහොතක් මෛත්‍රී භාවනා වැඩීම ඊට වඩා ආනිසංසදායි එක සුළු මොහොතක් මෙන්න මේ අනිත්‍යතාවය මෙනෙහි කිරීම කියලා. එනිසා පින්නතුනි අද අපි මේ සුළු වේලාවකට මෙනෙහි කරන මේ අනිත්‍ය සංඥාව අපි සාංසාරික ජීවිතය ඉදිරියට ගියත් ඒක අපට මහා උපකාරයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි පඤ්ඤා ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය සද්ධාදී ඉන්ද්‍රිය පහ අතරින් ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරන්නට අපට මේක උපකාරයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි ඒ සිහි කරන මොහොත තුළ හරියටම අපි සිහිය සහ නුවණ පවත්වා ගනිමින් නම් ඉන්නේ ඒ සිහි කරන මොහොත තුළ අපි සපුරාම දුක නිදහස් වෙලා ඉන්නේ. දුක් අතරින් ප්‍රධාන දුක් හැටියට ධර්මයෙන් සඳහන් වන්නේ මොනවද? මහලු බව, මරණය හා නැවත ඉපදීම කියන මෙන්න මේ තුන තමයි අපේ ජීවිතයේ තියෙන ප්‍රධානතම අභියෝග හැටියට සලකන්නේ. ධර්මයේ තුල සමථ විදර්ශනා තුල විශේෂයෙන් අනිත්‍යතාවය මෙනෙහි කිරීම තුල සම්පූර්ණයෙන්ම අපි සටන් කරන්නේ මෙන්න මේ ජීවිත අභියෝගත් එක්ක. අපට අනිත් දේවල් ගැටලු නෙවෙයි වෙනතුනි. මෙන්න මේ தත්ත්වය තුළ සිහි කරන හැම මොහොතකම අපි මානසික කිසියම් දුකකින් නම් ඉන්නේ ඒ දුකෙන් අපිට නිදහස් වෙනවා වෙනතුනි. අපි සතරම්වා දුක් වෙනකොට මේ ආත්ම භාවයෙන් ඔබ සමාජයේ මේ தත්ත්වයට එන්න ඔබ කොයිතරම් කැපවීමක් කරාද? කොයිතරම් නිදි වරාගෙන පාඩම් කළාද? රැකී රක්ෂා කළාද? ඒ හැමදේම කලේ වෙනතුනි දුකෙන් නිදහස් වෙන්න. ඒ ටික කරලා ඔබ මහා ධනයක් හරියම්බ කරා කියලා දුකෙන් නිදහස් වුණා වෙන්නේ නැහැ. දුකෙන් නිදහස් වුණා කියලා කියන්නේ වෙනතුනේ මෙන්න මේ නිවන සැනසෙන සඳහා මගට අපි පුළුවන් තරම් ප්‍රවේශ වෙන්නට ඕන. ඒ දහමට ඇතුළත් වීම අපේ ජීවිතයේ ප්‍රධානතම ඉලක්කය බවට පත් කරගන්නට ඕන. අපි අමඩ තාත්තට සලකලා දරුවන්ට හොඳට උගන්වලා රැකිරක්ෂා කරලා යොදුම්න් ටික ඉක්මනින් කරලා හෝ කරන ගමන් අපේ ජීවිතයේ මූලික ඉලක්කය බවට පත් කරගන්නට ඕන. මූලික පරමාර්ථය බවට පත් කරගන්නට ඕන. මේ දර්ශනය සමග වැඩිපුර ජීවත් වීම. වෙනත් විදිහකින් කියනවා නම් සම්මා දිට්ඨියෙන් ජීවත් වීම. වෙනත් විදිහකින් කියනවා නම් දුකෙන් නිදහස් වෙමින් ජීවත් වීම. අපි මේ සාකච්ඡා කරපු කරුණු වලින් පින්නතොන්ට ප්‍රශ්න අහන්න තියෙනවා නම් මේ අවස්ථාව ලබා දෙනවා. ඔව් ඇත්තෙන්ම බුදුදහමේ තියෙන ප්‍රධානතම ලක්ෂණ අතුරින් විස්තර කරන ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා අපි කියනවා. අනිත්‍ය කියන එක විවිධ ආකාර වලින් විස්තර කරනවා. අනිත්‍ය කියන එකේ ප්‍රධානතම ලක්ෂණය තමයි සාමාන්‍ය ලෝකයේ අනිත්‍ය කියන්නේ ඇත්තම චේන්ජ් ඉන් කියන එකට වෙනස් වීම කියන එක. ඒ වෙනස් වීම සැබෑ අනිත්‍ය තේරුම් ගන්න යම්සි උපකාරයක් වෙනවා. හැබැයි වෙනස් වීමම නෙවෙයි අනිත්‍යතාවය කියලා කියන්නේ. වෙනස් වීම කියන්නේ විපරිණාමය කියලා බුදුදහමේ චේන්ජ් ඉන් එක. අනිත්‍ය කියන කියන්නේ ඉම්පර්මනන්ස් කියන එක. අනිත්‍ය කියන කේ සැබෑ තේරුම පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එක. ඇස අනිත්‍යයි කියන්නේ ඇස මේ මොහොතේ හේතු ටික නිසා ඇස නිර්මාණය වෙනකොට රූපය සම්බන්ධ වෙනකොට ඊට අනුරූපව චක්කු ප්‍රසාදය දෙනවා. ඊට අනුකූල තමයි මේ මොහොතේ සංඥා වේදනා හටගෙන ඒ සංඥා වේදනාවට අනුරූපව චේතනා පහළ වෙනවා. මේක තමයි අනිත්‍ය කියලා කියන්නේ. අනාත්ම කියන්නේ අන්න ඒ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන සිද්ධාන්තය නිසා අපට මේ දේ තමන්ට පාලනය කරන්න බෑ කියන එක. අපේ වසඟෙහි ඒක පවතින්නේ නැහැ කියන එක. දැන් සරලම උදාහරණයක් බුදුරජාණන් වහන්සේ කාලේ සත්‍යක කියලා කෙනෙක් බුදුහාමුදුරුවෝ එක්ක තර්ක කරන්න ආවා. ඔහු කිව්වේ අනාත්ම නෙවෙයි ආත්මයි කියලා. ආත්මයි කියන්නේ මේක තමන්ට කැමති විදිහට ජීවිතය පාලනය කරන්න පුළුවන් කියලා. සත්‍යක බ්‍රාහ්මණයේ බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට ਉਹ වයසක කෙනෙක්. බුදුහාමුදුරුවෝ ඉතාම සරල උදාහරණයක් අහනවා සත්‍යක. ඔබට ඔබ පාලනය කරන්න පුළුවන් නම් ඔබ ඇයි ඔච්චර වයසට ගිහින් ඔබේ කොණ්ඩේ ඉඳලා යෝයි. ඔබ දැන් මහලු වෙලා දැන් පුදු වෙලා නේද? ඔබට ඔබගේ ජීවිතයේ පිනවද සපුරා පාලනයක් කරන්න පුළුවන් නම් ඇයි ඔබ හොඩා කියලා? ආත්ම කියලා කියන්නේ යමක් තමන්ට සියලුමසේ පාලනය කරන හැකි කියන අර්ථය. අනාත්ම කියන්නේ එහෙම පාලනයක් කරන්න බෑ කියන එක. එතකොට බුදුදහමෙන් කරන්නේ අපේ ජීවිතයේ පාලනය කිරීම නෙවෙයි ඇත්තෙම. මෙන්න මේ පාලනය කරන්න බැරි දෙයක් කිය තමන් පරිහරණය කරන්නේ කියන එක ප්‍රත්‍යක්ෂ කිරීම. බුදුදහමෙන් කරන්නේ අනිත්‍ය නැති කිරීම නෙවෙයි. අනිත්‍ය පිළිබඳව තියෙන නিত্য විපල්ලාසය. නিত্য බව කියන වැරදි හැඟීම නැති කිරීම. බුදුදහමෙන් කරන්නේ අසුභය කියන එක නැති කිරීම නෙවෙයි. අසුභය පිළිබඳව තියෙන සුභ විපල්ලාසය. සුභය කියලා එක ගන්නා වූ වැරදි අදහස නැති කිරීම. උදාහරණයක් හැටියට රබර් බෝලයක් අරගෙන අපි වතුරට දාන වතුර යට යන්න කියලා. වතුරේ යනවද? යන්නේ නැහැ. මෙයා අඬනවා. ඇඬුවට වැඩක් තියෙනවද? ඇඬුවට වැඩක් නැහැ. එතකොට බුදුදහමෙන් කරන්නේ මොකද්ද? යට උගන්වනවා රබර් බෝලය කියන්නේ වතුර යට යන එකක් නෙවෙයි. ඒක පාවෙන එකක් කියලා උගන්වනවා. ඊට පස්සේ එයා වතුරට ඒක ගහලා කවදාවත් වතුර යට ගියේ නැහැ කියලා හඳන්නේ නැහැ. ඇතැම් විටක ගලක් වතුරට දාලා අපි ප්‍රාර්ථනා කරනවා අනේ වතුර උඩ මේ ගල පාවෙන්න කියලා. වතුර උඩ ගල පාවෙන්නේ ගල වතුර යට තියනවා. අපි අඬනවා. අනේ මෙච්චරක් ප්‍රාර්ථනා කළා වතුර යට ගියා මේ උඩ ඇඳුන්නේ නැහැ කියලා. පින්වතුනි බුදුදහමෙන් කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. බුදුදහමෙන් කරන්නේ මේ ලෝක යථාර්ථයට එරෙහි වෙලා යනව නෙවෙයි. මේ ලෝක යථාර්ථයේ තියෙන විදියටම ප්‍රත්‍යක්ෂ කිරීම. ඒක තමයි ජීවිත පැවැත්ම කියන එක නුවණින් දැකලා ඒක පිළිබඳව මැදහත්ව ඉන්නට පුළුවන් ඉදිය මනසක් හදනවා. ඒ මනස කියන්නේ ඒ දකින මනසක් කියන්නේ ස්ථිර එකක් නෙවෙයි. මම බාහිරව මේ පැත්තේ ඉඳගෙන මනසක් තියාගෙන මේ බාහිර තියෙන අනිත්‍යතාවය දකිනවනේ. මේ අනිත්‍යතාවය දකින මේ මොහොතම තමයි මගේ සමස්ත ජීවිත ප්‍රයත්න කියන එක තේරුම් ගන්නට ඕන. ඒ නිසා තමයි බුදුහාඳුරෝ රෝහිතස්ස බ්‍රාහ්මණයට දේශනා කළේ. ඉමස්මෙන් යේව බයමත්තේ කලේබරිය සසඤ්ඤමේ ලෝකංච පඤ්ඤතේමේ ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටිපදංච කියලා. රෝහිත මේ බමයක් පමණ වූ සංඥා සහිත වූ සිත සහිත වූ ශාරීරිය තුලම මම ලෝකයත් ලෝක සමුදයත් එහි නිරෝධයත් නිරෝධය කරන මාවතක් පනවමි කියලා. එනිසා ලෝකයේ යාම සහ ලෝකේ නිරෝධය කියන මේ දෙකම පවතින්නේ මේ සජීවී පුද්ගලයන් තුළ. ඒ පුද්ගලයන් අවබෝධ කිරීම. ලෝකයක් කියලා දෙයක් තියෙන්නේ අපි මෙහෙ තියෙන නිසා. කණ්ණාඩිය ඉස්සරහා රූපයක් කියන එකක් තියෙන්නේ අපි කණ්ණාඩිය ඉස්සරහට ගියොත්. ලෝකයේ පිළිබඳව අපට දුකක් හෝ සැපක් හෝ දෙයක් තියෙන්නේ අපේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය වලින් අපි ඒක ප්‍රත්‍යක්ෂ කිරීමත් සමග. ඒක අතීත වෙන්න පුළුවන්, වර්තමාන වෙන්න පුළුවන්, අනාගත වෙන්න පුළුවන්, දුර වෙන්න පුළුවන්, ළඟ වෙන්න පුළුවන්. ආකාර 12ක් තියෙනවා. කොයිනම් හෝ ආකාරයකින් අපි දෙයක් ස්පර්ශ කරෝතින් ඒ ස්පර්ශ කරන දේ බාහිර ඇතේ කියලා විද්‍යාවෙන් සිට වැටගත්තොත් අපි හේත් එක මේනේ ජරා මරණක් ස්පර්ශ කරමින් ඉන්නේ. ඉතින් අනාත්ම කියන්නේ තමන්ට තමන්ව කන්ට්‍රෝල් කරන්න බෑ කියන එක. එතකොට අනිත්‍ය දෙයක තියෙන ස්වභාවය තමයි ඒක දුකයි, ඒ වගේමයි ඒක අනාත්මයි. මෙන්න මේ අවබෝධ කර ගැනීම තමයි බුදුදහමේ සම්පූර්ණ ගමන් මඟ කියලා කියන්නේ. මේක අවබෝධ කිරීමත් එක්කම මුලදී අපි බාහිර රූපයේ විවිධාකාරයට බලනවා. සතර මහා භූත රූප විදියට පටි ව්‍යාපෝ තේජෝ වලින් නේද මේව හැදලා තියෙන්නේ කියලා එකපාර රූපය ගැන තේරුම් ගන්න බැරි නම් අපි කරන්නේ මොකද්ද? මේ රූපේ බෙදලා බලනවා ඊට පස්සේ මේ හතරට. එහෙමත් තේරුම් ගන්න අමාරු නම් මනස් රූපයක් දැක්ක වෙලාවේදී කේසාලෝමානකාදාන්තාදී වශයෙන් කොටස් ටික වෙන් කරලා බලන්න. මේ කොටස් වලින් නේද මේක හැදිලා තියෙන්නේ කියලා බලන්න. එහෙමත් බලලා ඒ දැනුම දිනු කරගෙන ඊළඟට දකින්නවා තාත් ගැඹුරට ගිහිල්ලා මේ බාහිර පේන වර්ණ මාත්‍රේ විතරයි නේද මේ රූපය තුළ ඒකත් මේ මොහොතේ හටගත්තු දෙයක් නේද කියලා දකිනවා. මේ බාහිරින් බලන විදිය. නමුත් මේ මෙතන ගැඹුරට යනකොට මොකද්ද තියෙන්නේ? කෙලින්ම විඤ්ඤාතේ විඤ්ඤාතමත්නම් බලන්න. සිතට සිතුවිල්ලක් ආව නම් ඒ සිතුවිල්ල පෙර නොතිබී හටගෙන නිරුද්ධුණා කියලා දකිනවා. ප්‍රඥාවේ ඉහළම කෙනෙකුට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඒක. ඒක එකපාර අවබෝධ කරගන්න බැරි නිසා තමයි ටිකෙන් ටික බාහිර රූපයේ විවිධ විදියේ කොටස් වලට බෙද බෙද බලන්න කියලා කියන්නේ. හැබැයි බාහිර රූපය වෙන්කොට බැලීම නෙවෙයි අපේ ආධ්‍යාත්මික ගමන් මගේ අවසාන ඉලක්කය. කෙනෙක් දකිනකොට ඇටසැකිල්ලක් වෙන්න පුළුවන් අපිට. හැබැයි ඇටසැකිල්ලක් වෙනු නැහැ කියලා අපේ මෝහය දුරුනා වෙන්නේ නැහැ. ඒකට තියෙන දැඩි ආසාව අඩු වෙන්න පුළුවන්. හැබැයි වෙන දින බාහිර රට සැකෙල්ලක් හරි තියෙනවා කියලා හිතුවොත් ඒත් අපි අවිද්‍යාව තුළමයි ඉන්නේ. සමහර රට සැකෙල්ල වලටත් ආසයි. එහෙමයි තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි එක්තරා ශ්‍රාවකෙක් බුදුහාමුදුරන් කාලේ සෝහනකට ගියා මලමිනියක් අරමුණු කරගෙන අසුබේ වඩන්න. නිකම් මරණයක් නෙවෙයි. පණුව වැගිරෙන මිනියක් දිහා දැකන රාගය හටගත්තා. රාගය දුරු කිරීම සඳහා කියලා කියපු ගමනේ දිපෙනතුනේ තව රාගය වැඩි වුණා. බාහිර රූපයක් ඇතැයි කියලා පනවාගෙන අපි පෙනතුනේ අවිද්‍යා සහගතව බැලුවොතින් අපේ කෙලෙස් වැඩි වෙනවා. හැබැයි අපි නුවණින් බැලුවොත් ඒකම අපට හොඳ පැත්තට හරව ගන්න පුළුවන්. ඒ නිසා අවසාන ඉලක්කය බාහිරින් නෙවෙයි ගන්නේ අභ්‍යන්තර සිත පැත්තෙමයි අල්ලගන්නේ. ඒක එකපාර කරන්න බැරි නිසා තමයි ටිකෙන් ටික බාහිර තුන අපි බලන්නේ. එක ශ්‍රාවකෙක් එක්තරා අවස්ථාවකදී බොහොම ලස්සනට රඟපාන නාටිකාංගණාවක් දිහා බලලා අසුභය මෙනෙහි කළා මාර්ගඵල ලැබුවා. බලන්න මේ එක ශ්‍රාවකයේ රූපේ දිහා බලලා රාගේ වැඩි කරගත්තා. අර අච්චර අසුභ දෙයක තව කෙනෙක් අර ලස්සනට රඟපාන කෙනෙක් දිහා බලලා ඒකේ අසුභය මෙනෙහි කළා මාර්ගඵලක් ලැබුවා. ඒ නිසා පින්තුනි සම්පූර්ණ මේ ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ තමන්ගේ අභ්‍යන්තරයේ තමන් හිතන විදිහේ. එනිසා බුදුදහම නිතරම මේ අභ්‍යන්තරයේ පැත්ත දිහා හැරෙන්න කියලා කියන්නේ. එනිසා අවසාන ඉලක්කය අපේ දුකෙන් නිදහස් වීම. ඒ දුකෙන් නිදහස් වීම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ සම්මාදිට්ඨිය මත. සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඉහළම ප්‍රඥාවෙන් බැලීමේ ක්‍රමය. අවිද්‍යාව දුරු වෙන විදිහට බලන විදිය. අවිද්‍යාව දුරු වෙන දර්ශනයකින් අපි බලනවා නම් ඒ දර්ශනය තුල පින්නතුනේ රාග ද්වේෂ දෙකට රැඳෙන අවස්ථාවක් නැහැ. අතීත අනාගත කියන අන්ත වලට බැස ගන්න විදියක් නැහැ. අපි නිතරම කෙනෙක් දිහා බලන්නේ අතීත අරමුණු ටිකත් එක්ක. අතීත අධ්‍යක්ම ටිකත් එක්ක. ඇයි එහෙම බලන්නේ? එහෙම බලන්නේ අපි වර්තමාන කෙනෙක් දකිනකොටම මේ මොහොතේ හටගන්න වර්ණ රූපේ නිසා නේද මේ අධ්‍යක්ීම ඇති උනේ කියන එක අපි දන්නේ නැහැ. කෙනෙක් ඉදිරිපිට එනකොට ඇසෙන් රූපයක් දකිනකොටම ඊට අදාළ සියලුම අතීත අත්දැකීම් ටික එකට ගැට ගහලා මේ රූපය තුන අපි බැස ගන්න. ඔබ දරුවෙන් දිහා බලන විට දරුව ඔබට කොහොමද පේන්නේ? මාවුසේ පිළිසින ගත්ත දවස් ඉඳලාම දරුවගේ අත්දැකීම් ටික ඔක්කොම එක තමයි දරුව දිහා බලන්නේ. දැන් මම ඔබතුමියගේ දරුවෙන් දිහා බැලුවොත් කොහොමද බලන්නේ? මම දැකපු දවස් ඉඳලා අත්දැකීම් ටික තමයි මම බලන්නේ. අලුතෙන්ම කෙනෙක් දරුවා දිහා බැලුවොත් කොහොමද බලන්නේ? ඒ මොහොතේ බලන ඉඳලා යා බලන්න. පින්නතුනි, එතකොට බලන්න. නියම විදියට නම් බාහිරින් නම් අපට අත්දැකීම එන්නේ. ඒ දරුවා දැක බලන හැම කෙනාටම ඔබතුමිය බලන විදියම ආකල්පයක් එන්න තිබුණනේ. නමුත් එහෙම එන්නේ නැහැ. අපි අර අපේ අතීත නිරුද්ධ වෙච්ච සංයෝජන ටික ඔක්කොම එකට අරගෙන ඒව සජීවී කළා තමයි මිත්‍රණියත් එක්ක දරුවා දිහා දැමේ බලන්නේ. මෙන්න මේක අපි හරියට තේරුම් ගත්තොත් අපට මේ බාහිර රූපෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ නිදහස් වෙන දර්ශනයක් තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. මේ දර්ශනේ ලැබුවා කියලා බය වෙන්න එපා. අපි දරුව දාලා කැලයට යන්නේ. අපි දරුවට දැනටත් වඩා හොඳට සලකනවා. දැනට අපි කරන්නේ උගන්වලා රස්සාව කරන් දෙන විතරයිනේ. අපි මේ දර්ශනේ ලැබුවට පස්සේ ඉක්මනටම දරුවට දුක නිදහස් වෙන මාර්ගයක් මෙන්න මේකයි කියලා දරුව දුකනොත් නිදහස් කරනවා. පින්නතුනේ ඇත්තටම ඒ දරුවන් ඔබේ දරුවන් වෙලා ඉපදුනේ මේ කාලේ මෙන්න මේ සත්‍යයන් අවබෝධ කරගන්නත් එක්කමයි. ඉගෙනගෙන ලොකු රැකියාවක් කළා සාමාන්‍ය කෙනෙක් වශයෙන් මියන්න නෙවෙයි පින්නතුනේ මෙවැනි කාලයක බෞද්ධ දරුවන් ඉපදෙන්නේ. ඒ ලොකු ප්‍රාර්ථනාවකින් මේ කාලේ ඉපදෙන්නේ මේ සත්‍යයන් ප්‍රතිලාභ වෙනම. එනිසා අපි ලොකු වගකීමක් යුතුයමක් තියෙනවා තමන්ගේ දරුවන්ට මේ ධර්ම වරප්‍රසාද ලබා දෙන්න. අපි දිනෙන් දින මේ දුකෙන් නිදහස් වෙන වගේම අපේ දුව දරුවන්ට අපේ තාම ආදරය කරන අපේ ඥාතීන්ට ඒ විතරක් නෙවෙයි අපේ තාම සමීපතම ආශ්‍රය කරන අය ඉන්නවනම් ඒ හැම දෙනාටම. හැබැයි ඒ අයගේ ළඟ එක්තරා ලක්ෂණයක් තියෙනට ඕන. මොකද්ද? ඒ අය නම් මොකක්ද දෙන්නව? මේක කවුන්සලින් දෙනවා වගේ වැඩ. කවුන්සලින් බලෙන් දෙන්න බෑනේ. ඒ වගේ තමයි වෙනතුනි ධර්මයේ කියන එකයි බුදුහාම දේශනා කරන්නේ. ඔබේ ළඟම ඥාතියෙක් ඉන්නවනම්, ඔබ ආදරය කරන කෙනෙක් ඉන්නවනම්, ඔබ දුකෙන් නිදහස් වෙන මාවත පොඩ්ඩක් හරි දැනගත්තොත්, ඒ අය ඔබ කියන දේ අහන්න සෝදානම් නම්, ඒක විශේෂයෙන් කියනවා. එහෙනම් ඒ අයට මේ කාරණේ කියලා දෙන්නයි කියලා. එනිසා වෙනතුනි මේ හැම කරුණකින්ම අවසානය අධ්‍යයනය කොටෙන් කොටෙන්ටද සම්මාදිටිය ලබාගෙන අසුභදී අසුභ හැටියට දැකලා අනිත්‍යදී අනිත්‍ය හැටියට දැකලා දුක්දී දුක් හැටියට දැකලා අනාත්මදී අනාත්මදී හැටියට දැකලා ජීවිතය අවබෝධ කරගන්න. ඒ අවබෝධය සමගම පින්නතුනි එතන කාට සුවිශේෂී හැකියාවක් තියෙනවා. මොකද හැකියාව බොහෝ සම්පූර්ණයෙන්ම තමන්ගේ වසඟයට ගන්නවා තමන්ගේ හිත. කොහොමද ගන්නෙ? එයාට අසුබ දෙයක් ගැන අසුබ විදියටම මෙනෙහි කරන්න ඕන නම් එහෙමත් පුළුවන්. අසුචි අසුචි ටිකක් දිහා බලලා මේක අසුචි කියලා පිළිගුණ මැති කරගන්න පුළුවන්. අසුචි ටිකක් දිහා බලලා ආ මේක ප්‍රිය දෙයක් කියලා අතට ඕන නම් ගන්නත් පුළුවන්. ඒ අසුබදී සුභ අසුභව දෙකම දුරු කළා මදහත්ව මේ පස් ටිකක් කියලා හිතන්න පුළුවන් නම් එහෙම කරන්න පුළුවන්. අනිත් පැත්තක් තියෙනවා. මොකද ඉතාම සුබදයක් දිහා බලලා ලස්සන රූපයක් දිහා බලලා ශනිකරයාගේ ඇතුළේ තියෙන ඔක්කොම ටික බලන්නත් පුළුවන් වුණා. පස් ටිකයි, ලේ ටිකයි, ඇට ටිකයි, පනෝ ලක්ෂ ගණන් කියනෝනේ ඔක්කොම ටික එක සැරේම බලන්න පුළුවන් වුණා. ඒ නෝනින් බලන්නත් පුළුවන්. ඒ වගේම ප්‍රියදේ ලස්සනයි කියලා බලලා වර්ණනා කරන්න පුළුවන් වුණා. රහතන් වහන්සේ පුද්ගලයා ලස්සන දිය ඇලි ගස්කොළ මල් වර්ණනා කළා. එහෙම කරන්නත් පුළුවන් රහතන් වහන්සේට. ඕන්නම් ඒ ප්‍රිය අප්‍රිය දෙකම දුරු කළා මදහත් හිතනවා නම් එහෙමත් පුළුවන්. මේ මොහොතේ හටගෙන නිරුද වෙන ස්වභාවයක් කියලා එහෙම බලන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම තමන් කැමති විදිහට ජීවිතය හසුරවන්න යාත්‍රායි. මොකද යා හැම මොහොතෙම මේ අනිත්‍යතාවය දකින්න ඉන්න කෙනෙක් යම් මොනව කළත් එයාගේ කෙලෙස් සම්පූර්ණයෙන්ම දුරු කරලා දෙයි. හොඳයි පින්නතුනි, අද අප උදෑසන පටන් මෙතේ සාකච්ඡා කරපු කරුණු දැන් සිහිපත් කරගන්න. අපි මුලින්ම සඳහන් කළා අපේ ජීවිතවල තියෙන වටිනාකම. අපි දුර්ලභව ලබා ගත්තා වූ මේ මිනිස් ආත්ම භාවයේ කොයිතරම් වටින දෙයක්ද, කොච්චර සතුටු වෙන්නට පුළුවන් දෙයක්ද කියලා අපි කල්පනා කළා. ඒ තමන් මෙතෙක් ලැබපු අතීතයේ පුණ්‍ය කර්ම වල ආනිසංස විදියට මේ මොහොතේ ලැබලා තියෙන මේ පහසුකම් ටික ගැන ඔබවත් සතුටු වෙන්න. ඒ වගේම ඔබ දාන ආදී පින්දම් කරනකොට තවත් සතුට වෙනවා. ඒ වගේම සමථ දර්ශනා වඩනකොට තමන්ගේ තේ ඉහළම සතුටෙන් තමන් නිතරම ඉන්නේ. බාහිර පුද්ගලයන් ගැන හිතනකොට, ඔවුන්ගේ අඩුපාඩුකම් ගැන හිතනකොට තමන්ගේ හිතේ කලකිරෙන ස්වභාවය මොකුත් දෙන්නේ නැහැ. එනකොටම දන්නවා මේ වර්තමාන සිතුවිල්ලක් හටගත්තේ ඒකෙන්ම නිරුද්ධ වෙනවා කියලා දැකලා අර සිද්ධියට තමන්ගේ හිත බැස ගන්නෑ මොනවා කරත්. තමන් ලස්සන කෙනෙක් දැක්කා වෙන පුළුවන් අතීතේ. ඒක සිහි කරනකොටම දන්නවා දැන් ඒ කෙනා ලස්සන වුණාට ඒ වෙලාවේ ඇතැමිට මේකම් දාලා ඉන්නේ නැති, දැන් ඇතැමිට නානව තියන් කියලා. එතකොට තමන් දන්නවා දැන් මේ මොහොතේ තමන් හිතන්නේ මේ මොහොතේ තමන්ගේ හිතම තමන් සිහි කරනවා කියන එක තමන් දන්නවා. තමන්ට ඒ ජොක් එකෙන් නිදහස් වෙන්න පුළුවන්. තමන්ට බැනපු කෙනෙක් මතක් වෙන්න පුළුවන්. අනේ බැනපු කෙනා දැන් මේ මොහොතේ ඇතැමිට තමන්ගේ බොහෝ මාසරණ චාම්පට සලකන කෙනෙක් වෙන්න පුළුවන් දැන්. අර බැනපු මිනිස්සේ අපි තාමත් හිතන්නේ අර බැන බුලයි කියන තැන මතක් කර කර ඉන්නේ. පේනතන කෙනෙකුට ඔබට පුළුවන් වරක් බනින්න පුළුවන්. නමුත් ඊළඟට ඔබ බැනුම් අහන්නේ ඔබේ හිතින්මයි. ඔබේ අවිද්‍යාවෙන් බැනුම් අහගන්නේ ඊළඟ ටික. ඒ නිසා වුණා නම් එකවරක් විතරක් බැනුම් අහන්න අවශ්‍යම නම් ඊළඟට බැනුම් අහන්න ඕනේ නැහැ පේනතන. නමුත් අපේ සම්පූර්ණම අපේ හිතේ සිහිය නවන කියනවා කියන්නේ මුල් අවස්ථාවේදී බැනුම් අහන්නේ මුල්ටිවත් තමයි දෙන්නේ. ඒ නිසා තමයි වරක් බුදුරජාන් වහන්සේට එක්තරා බ්‍රාහ්මණෙක් වෙලමුවා බැන්නා. බැන්නේ උනාට පස්සේ බුදුහාමුදුරුක මම ඔය කිසිම දෙයක් බාරගත්තේ නැහැ, දැන් ඔබම බාරගන්න කියලා. පින්නතුනි, බැනුමක් කියන එකක් කෙනෙකුට බැනුමක් දෙන්න බෑ. ඒක අපි අභ්‍යන්තරේ නිර්මාණය කරනවා. කෙනෙක් ඔබට බනින වෙලාවේදී ඒ කතා කරන භාෂාව ඔබට නොතේරෙන භාෂාවක් නම් ඔබ එහි තරිදෙනවද? ඔබට ගානක්වත් නැහැ. ඔබ හිනාය වෙන්නේ. ඔබ ගැන මම හොඳ කියන අය කියලා. වෙන භාෂාවකින් ඔබට මේ බණින ඔබට විතරන්නේ අමරණ සාතනකට එක්කම බණින. ඔබට ගානක්වත් නැහැ. ඔබ හිතන් අනේ මං ගැන මම හොඳ කියන දේ කියලා. පින්නතුනේ ඇත්තටම තමන්න තේරෙන භාෂාවකින් කියන කොටත් ඒකමයි වෙන්නේ. මුලදී හඬ විතරයි ඉන්නේ, පස්සේ තමයි තමන් ඔක්කොම ටික මේ පැත්තේ නිර්මාණය කරගන්න. එනිසා අපි නැතිනේ මෙහෙම ඊටාම බුද්ධිමත් ලෙස දුකෙන් නිදහස් වෙන මාර්ගය, ඒ සඳහා ප්‍රඥාවෙන් බලන විදිය බුදුහාඳුර අපට දේශනා කරලා තියෙනවා. ඒ දාම අහන්නත් වෙනතුනේ අපි වා වාසනාවන්තයි. ඒ දාම්ම හැකිතාක දුරට තමගේ සම්පූර්ණ ජීවිත අධ්‍යක්ෂින් බවට පත් කරගන්න. පොඩ්ඩෙන් ආරම්භ වෙලා ටිකෙන් ටික මේ දර්ශනයත් එක්ක අනිත් සියලුම කෙලෙස් ටික ටිකෙන් ටික ඈත් කරන බලන්න. ඈත් කර බල සම්පූර්ණ වපසරියම තමන් සපුරා ලෙසම සම්පූර්ණ ලෙසම සති සම්පජඤ්ඤය තුල සියලුම අවකාශ සලසා ගන්න. ඒක කල් දාන දෙයක් නෙවෙයි පිළිතුරේ. හැකි සියලුම ශක්තිය යොදලා හැකි උපරිමයෙන් හැම මොහොතම අපි කරන්නට ඕන. ඒක කලයි කියලා පිළිතුරේ බය වෙන්න එපා. රැකියාව කරන එක අපි නොකර ඉන්නේ. දැනටත් වඩා හොඳ රැකියාව කරනවා. දැනටත් වඩා කලින් අවදි වෙනවා. දැනටත් වඩා අපි වාහනේ යන ගමන් වැඩ කරන ගමන් මේ ධර්මයත් එක්ක වැඩමියන. ඒ නිසා පින්නතුනේ අපේ විශේෂයෙන් සඳහන් කළ කාරණයක් තමයි මේ ධර්මයේ කියන එක පින්නතුනේ අපේ එදිනෙදා ජීවිතේට ප්‍රායෝගිකයක් වෙන්නට ඕන. එදිනෙදා දකින්නට මෛත්‍රී සහගතව හැම මොහොතම සුවපත් වේවා කියලා හිතන්න. ආහාරයක් ගන්නකොට අසුබ සංඥාව කටිපුර මනසිකාරයේ මෙහි කරමින් ගන්න. කෙනෙක් දකිනකොට රූපය ගැන දෙතිස්කුණේ මතක් කරගන්න. සතර මහා බෝධි රූපය හොඳට සිහි කරගන්න. ඉත්තේ දෙත්තමත් නැදීහා බලන්න. කරුණාව, ලෙඩවලින කෙනෙක් කෙරේ කරුණාව වඩන්න භාවනාවක් ඒක. තමන් දීපු දානයක් ගැන හිතන්න. අනේ මම මේ වගේ දාන දුන්න නේද? දැන් ආනන්ද මහත්තයා දෙන තින්ද වලින් තමයි මේ ඔක්කොම මේවා ප්‍රින්ට් කරන්නේ. තව පින්න තුන් ගණන් මේක කොල දෙනවා. ඉතින් ඔබ හිතන්නේ මේක දැන් සාමාන්‍ය මාවත් මේකට දායක වුණා නේද කියලා? ඒව පින්න තුනේ තමන් කරපු පරිත්‍යාගයේ ඡාගානුසතියේ තියෙන භාවනාව. භාවනා කමටන් 44 එකක්. ඔබ වතුර බෝතල් ටිකක් ගෙනාවා නම් ඒකෙන් සතුට වෙනානේ අද කී දෙනෙක් වතුර බිව්වා නේද කියලා. ඔබ උයපු දානය ගැන ඔබ හිතන සතුට වෙනාද කී දෙනෙක් කුසගිර නිවාගත්තද? මේ හැම දෙයක්ම පින්න තුනේ ඇත්තටම සාමාන්‍ය දෙයක්ක් නෙවෙයි භාවනාවෙන් දෙයක්. ඒ විතරක් නෙවෙයි සමසතලේ කර්මස්ථාන වලට මයි කියන භාවනා නිකම් භාවනාවක් නෙවෙයි. අපි හරියට බුද්ධිමත් නම් සිහිය තියෙනවා නම් මේ හැම මොහොතක්ම අපිට ධර්මයන්ට කියව ගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ඔබට තව තවත් ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවයේ, කායික මානසික සුවපත් භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් පින්නතුනි අපි දැන් බුද්ධ පූජා පවත්වමු. නමාමි බුද්ධං ගුණසාගරං තං සත්තහ සදා වන්තු සුඛී ආවේරා කායෝ ජිංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච නමාමි ධම්මං සුගතේන දේසිතං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ජිංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච සාදු සාදු සාදු. මේ සෝදානම් කොට tempas වල තියෙන සියලු පෝජා ද්‍රව්‍යයන් අපස්තරණ ගිය අපේ ශාස්ත්‍ර වූ භාගවත් බුදුරජාණන් වහන්සේගේ අරහන් ආදී අපරිමිත බුදු ගුණ සමුදාය උදෙසා පූජා කරමු, පූජා වේවා කියන ප්‍රථමයෙන් අපි කවුරුත් එකට ගාථා කියමින් බුද්ධ පූජා පවත්වමු. වන්දාමි චේතියං සම්බං සම්බතානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහාවෝනි බුද්ධ රූපං සකලං සදා වන්නගන්ද ගුණෝපේතං ඒතං කුසුම සම්ප්‍රතිං පෝජයානි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පෝජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේ නච හෝතු මොක්ඛං පොප්පං මිලායාති යතා ඉද කායෝත්තතායාති විනාසව අදිවාසේතුනෝ බන්ති පානියම් උපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගං ආතුමුන්තම අදිවාසේතුනෝ බන්ති භෝජනම් නුපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගං ආතුමුන්තම හිමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සාදු සාදු සාදු. මේ රැස් කරගත් සියලු පුණ ධර්මයන් අපනමින් මියගිය පින්න බලාපොරොත්තු වන ඥාතී හොද අනුමෝදන් වෙත්වා කියල සාදෝ කියල පින් අනුමෝදන් කරවා. සාදෝ සාදෝ සාදෝ. පින් කැමති දෙවියනුත් මේ පින් අනුමෝදන්ව දෙවියන්ගේ යසීසුර වර්ධනය කරගන්නා ගමන් සම්බුද්ධ ශාසනයත් පින්වත් ඔබත් බොහෝ කලක් හොඳින් රැක දෙත්වා කියන පැතුමෙන් අපි සාදුකාරයකින් දෙවියනටත් පින් අනුමෝදන් කරමු. සාදෝ සාදෝ සාදෝ. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. දැන් ඔබට දානය ගන්නට පුළුවන්. ඊට පස්සේ අපි සවස දවල් දානෙන් පස්සේ 12 මාරි ඉඳන් 1 වෙනකම් ඔබට සක්මන් භාවනාව තියෙනවා. ඒ අතරේ ඔබට සක්මන් භාවනාව හෝ කැමැති භාවනාවක් දෙන්න පුළුවන්. ඊළඟට අපි එකට නැවත සාකච්ඡාවක් පටන් ගන්නවා. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි.